ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියංති බුද්ධං සරණං ගච්ඡාමි තතියංති ධම්මං සරණං ගච්ඡාමි තතියංති සංඝං සරණං ගච්ඡාමි ථානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බපාපංස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං වාසනාවන්ත සත්පුරුෂ පින්තුනි අද මේ නිවසට රැස්වෙච්ච මේ හැමදෙනාම ඊටාම වැදගත් පින්කමක් ඥාතික යුතුයකමක් කෘතවේදී කුසල ධර්මයක් සිදු කරන අවස්ථාව මේක දින කිහිපයකට කලින් මිය ගිය මේ නිවසේ වාසය කළ ජී.එච් ආර්යසේන මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කරන හත් දවසේ දානමය පින්කමට කලින් සිදු කරන ධර්මදේශනාමය පින්කමයි මේ සිදු කරන්නේ. බෞද්ධ නිවෙස්වල අපේ සිරිතක් තියෙනවා. අපිත් එකට ජීවත් වෙච්ච කෙනෙක් මිය ගියාම හත් දවසෙන් ආදී වශයෙන් පින්කම් සිදු කිරීම. ඒක බෞද්ධ විතරක් නෙවෙයි බෞද්ධ නොවන පින්තුන්ගේ ගෙවලවත් ඒක තියෙනවා. අන්න ඒ පින්කමයි මේ සිදු කරන්නේ. පින්නතුනි අපි ජීවත් වෙලා ඉන්න ඇට උදව් උපකාර කරන්නේ සැලකන්නේ බොහෝ විට නැවත ඒ කෙනාගෙන් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙනවා. අපි ජීවත් වෙන කාලේ ඇතැම් විට වැඩි හිටියෝ දෙමාපියෝ දරුවන්ට සලකනවා, සහෝදර සහෝදරියන්ට සලකනවා. බොහෝ විට ඒ උපකාර කරන්නේ නැවත Tamanටත් උපකාරයක් කරයි කියන හැඟීම අපේ හිතේ තියෙනවා. නමුත් කෙනෙක් මිය ගියාට පස්සේ අපි මේ වගේ උදව්වක් කරන්නේ, මේ වගේ පින් අනුමෝදන් කිරීමක් කරන්නේ ඒ මිය ගිය කෙනා නැවත අපට උපකාරයක් කරනවා කියන බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මිය ගිය කෙනෙක් වෙනුවෙන් අපි මේ වගේ පින්කමක් කරන්නේ, වෙන යම්කිසි යුතුකමක් කරනවා නම් කරන්නේ, ඒ අය වෙනුවෙන් ඥාතීන් හැටියට යම්කිසි ආගමික කටයුත්තක් අපි කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ඒ තැනැත්තා ජීවත් වෙන කාලයේදී අපට කරපු උපකාරයට ප්‍රත්‍යුපකාරයක් කිරීමක් හැටියටයි. ඒ නිසා ආර්යසේන මහත්මයා ජීවත් වෙලා හිටිය කාලේ ඒ ස්වාමී දියණියට, ඒ වගේම තමන්ගේ දියණියට කළා වූ උදව් උපකාර සීපත් කරලා ඒ උපකාර වලට ප්‍රත්‍යුපකාර කිරීමක් හැටියටයි, යාලි උපකාරයක් කිරීමක් හැටියටයි අද දින මේ පින්කම සිදු කරන්නේ. එතකොට බුදුදහමේ දක්වලා තියෙන ආකාරයට යම්කිසි කෙනෙකුට අපි ප්‍රත්‍යුපකාර කරනවා කියලා කියන්නේ ඒක ඉතාම සත්පුරුෂ ක්‍රියාවක්. එහෙම ප්‍රත්‍යුපකාර කරන අය, පළගුණ දන්න අය ලෝකේ ඉතාම දුර්ලභයි කියලායි ධර්මයේ සඳහන් වන්නේ. ධර්මයේ සඳහන් වෙනවා මේ ලෝකේ යම්තාක් හොඳ කටයුතු දේවල් තියෙනවා නම් ඒ සියලුම යහපත් දේවල් වල පදනම කළගුණ සැලකීම කියලා. ලෝකේ යම්තාක් හොඳ දේවල් තියෙනවා නම් අපි දෙමව්පියන්ට සැලකන ඒවා, ඒ වගේම තමන්ගේ සේවය හොඳට කරන ඒවා, අනිත්‍යට උපකාරයක් කරන එක, ඒ වගේම තමන් ඉන්න ගෙදර අතුපතු ගාගන්න එක, ඒ වගේම ගෙදර ඉදිරියට මාර්ගයේ පිරිසිදු තියාගන්න එක, රැකියාවක් කරන කෙනා නම් ඒ රැකියාව හොඳින් නීත්‍යානුකූලව ඒ තමන්ගේ සේවයේ වැටපට සරලන් විදිහට ඉටු කිරීම, මේ හැම දෙයකම පදනම කළගුණ සැලකීම. රැකියාවක් කරන කෙනෙක් හොඳට ඒ තමන්ගේ රැකියාව නියමිත විදිහට සාධාරණව කිරීමත් කළගුණ සැලකීම. කළගුණ සැලකීම කියලා කියන්නේ තමන් ගන්න වැටපට කළගුණ සැලකීම. එනිසා ලෝකේ යම් තාක් හොඳ දේවල් තියෙනවා නම් ඒ හොඳ දේවල් සියල්ලගේම පදනම තමයි කළගුණ සැලකීම කියලා. මේකට ආගම් ભેදයක් නැහැ. මේකට කිසිදු ආගම් ભેදයක් නැහැ. හැම ආගමකම පදනම මේක. එනිසා අපි සැලකනවා මේ රැස් වෙච්ච හැම දෙනාම කළගුණ දන්න පිරිසක් කියලා. එකතකින් මේ මියගිය මහත්මයාට තිබෙන සම්බන්ධය හැටියට, ඒ වගේ මේ මහත්මයාගේ සමීපතම ඥාතීන්ගේ තියෙන සම්බන්ධතාවය අනුව තමයි මේ හැම දෙනෙක්ම මේ රැස් වෙලා තියෙන්නේ. එනිසා මේ හැම දෙනෙක්ම කළගුණ සැලකන අය හැටියට අපට සැලකන්න පුළුවන්. දහමේ සඳහන් වන්නේ කළගුණ සැලකන අය ලෝකේ අඩුයි කියලා. කළගුණ සැලකන අය කළගුණ දන්න අය ලෝකේ අඩුයි කියලා. ඉතින් අන්නේ දුර්ලභ පිරිසෙන් පිරිසක් හැටියට මේ අය අපට හඳුනා දෙන්න පුළුවන්. එනිසා ඔබ හැම දෙනෙක්ම සත්පුරුෂ ගුණවත් පිරිසක් හැටියට අපේ මුලදීම සඳහන් කළ යුතුයි. ඒ වගේම බුදුදහමට හැටියට පින්නතුනි, මිය යන හැම දෙනෙක්ම පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙනෙක් මිය ගියා නම් ඒ මිය යන හැම දෙනෙක්ම පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් අපි මිනිස්යන් වශයෙන් අපි ජීවත් වෙනවා. ඇතැම් විට අපි ගියාත්ම භාවයේ මිනිස් ලෝකෙම ඉපදෙලා හිටියනම් අපේ ගියාත්ම ඥාතීන්, සමීපතම ඥාතීන් ඇතැම් විට තාම පින්කම් කළ පින් අනුමෝදන් කර නැති. නමුත් අපි ඒ පින ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. අපට ඒ පින අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපට ඒ පින අනුමෝදන් වෙන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා නැවත මනුස්ස ලෝකයට ආවොතින් ඒ පින් බොහෝ විට අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ පින අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සමහර විට දෙවියන් බ්‍රහ්මයන් වෙන අය ඉන්න මනුස්ස ලෝකේ ඉඳලා ඒ අයත් නැවත පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඥාතින්. ඒ වගේම අපිත් එකකටදී ජීවත් වෙන සත්තු ඉන්නවා. බල්ලන් බලලුන් වගේ සත්‍යයන් වෙන අය ඉන්නවා. ඒ සත්තුනු පින් අනුමෝදන් වෙන්න හැකියාවක් නැහැ. එයට ඒ සඳහා මානසිකත්වයක් නැහැ. ඒ වගේම සමහර අය විවිධාකාරයෙන් යම් යම් ආත්ම භාව ලබනවා. ධර්මයේ සඳහන් කළ එක්තරා ආත්ම භාවක විතරයි පින් අනුමෝදන් වෙන්නේ කියලා. ඒතකොට පින් අනුමෝදන් වුණත් නුණත් පින්තුනි ජීවත් වෙන ඥාතීන්ගේ මේක යුතුයකම. මේ යුතුයකම අප විසින් ඉටු කළ යුතුයි. කිසිදු ආගම් ભેදයකින් තොරව තමන්ගේ ආගම දහමට අනුව මිය යන අය මිය ගියයි සිහිපත් කරලා අපි මේ වගේ දේවල් කරන්න ඕන. ඒක ජීවත් වෙන අයගේ යුතුයකමක් හැටියටයි අපට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම දහමේ සඳහන් වෙනවා මිය ගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ මිය ගිය කෙනාගේ ළඟ තිබිච්ච ගුණ දහම් සිහි කරන්න කියලා. ඒ මිය ගිය කෙනාගේ ළඟ තිබිච්ච හොඳ ලක්ෂණ සිහි කරන්න කියලා. ඒ මිය ගිය කෙනා තමන්ට කරපු උදව් උපකාර සිහිපත් කරන්න කියලා. එහෙම සිහිපත් කළා ඉතින් අනුමෝදන් කරන්න කියලා දැක්වලා තියෙනවා. ඉතින් ආර්යසේන මහත්මයා මේ දියණියට, ඒ සාම දියණියට සම්පියතුමෙක් හැටියට, සාම පුරුෂයෙක් හැටියට මේ යුතුකම් ඉටු කරන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ යුතුකම් උපකාරය මේ දියණියට සිහි කරගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපත් එක්ක ආර්යසේන මහත්මයා කාලයක් එක සේවා ස්ථානයේ එක කාර්යාලයේ සේවය කළා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂයේ එතුමා කාලයක් සේවය කළා. ඒ සේවය කරන්නකොට එතුමා අපට මුණ ගැහුණා. ඇත්තටම එතුමා විශ්‍රාම ගියට පස්සේ විශ්‍රාම ගිහිල්ලා ආර්යසේන මහත්මයා නැවතත් සේවය කළා. එතුමාගේ තියෙන සේවයේ වැදගත්කම හින්දම නැවතත් සේවයට ගත්තා. සතියේ දවසක් එතුමා රැකියාවට වාර්තා කළා. සිංහල විශ්වකෝෂය කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන ග්‍රන්ථයක්. ඕනම රටක විශ්වකෝෂයක් අපි ඉංග්‍රීසියෙන් කරන එන්සයික්ලෝපීඩියා කියලා විශ්වකෝෂයක් නිකුත් කරනවා. දැන් බ්‍රිටනික විශ්වකෝෂය වගේ එකක්. බ්‍රිටනික එන්සයික්ලෝපීඩියා එක. එතකොට අපේ රටේ තියෙන ප්‍රධාන ග්‍රන්ථයක් තමයි සිංහල විශ්වකෝෂය කියලා කියන්නේ. ඒ විශ්වකෝෂයේ කාර්යාල මණ්ඩලයට ගන්න ඉතාම ඉහළ සුදුසුකම් තියන අය. මොකද විශ්වවිද්‍යාල මහාචාර්ය කෙනෙක් ලිපියක් විශ්වකෝෂයට ලිව්වත් ඒවන ලිපිය නැවත සතුරු මණ්ඩලයේ සංස්කරණය කරනවා. එතකොට විශ්වවිද්‍යාලින මහාචාර්ය කෙනෙකුටත් වඩා දැනුමක් තියෙනවා විශ්වකෝෂයේ ඉන්න අයට. මොකද මේ මහාචාර්යවරයාට කරදෙන දේවල් අතෙන්දි සංස්කරණය කරනවා. එහෙම සංස්කරණය කරන ලිපි තමයි විශ්වකෝෂයේ මම කියන්නේ මෙහෙ පැති විශ්වකෝෂ නේද? ඔව් විශ්වකෝෂයේ පල කරන්නේ. ඕනම කෙනෙක් ඕනම අධ්‍යයනයකින් ඉහළම අධ්‍යයනයක් ස්ටඩි එකක් රිසර්ච් එකක් කරන්න ගිහිල්ලා ප්‍රධාන වශයෙන් බලන්නේ එන්සයික්ලෝපීඩියා එක. ඒක එන්සයික්ලෝපීඩියා එකේ තියෙන ලිපියක් තමයි අවසාන රෙෆරන්ස් එක හැටියට ගන්නෙ. ඒකට මෙතුමා කාලයක් සේවය කළේ එවැනි වැදගත් බාහිර දූර කාර්යයක් සිදු කරන ස්ථානයක. ඒ සේවයේ සිදු කරගිය තුමා හිටිය කාර්ය මණ්ඩලයත් එක්ක එකට සුහඳව කටයුතු කළා. ඒ වගේම අනිත් හැට වඩා එතුමා තුළ අපි සුවිශේෂ ගතිගුණ දැක්කා. එතුමා සතියේ දවසක් ආවත් අපේ කාර්යාලයේ මහල් 4 කින් යුක්ත කාර්යාලයක් තියෙන්නේ. ඒ මහල් 4 මින් අය හතරටම ගිහිල්ලා හතර මින්නත් එක්ක පුළු වෙලාවක් හරි කතා බහ කරනවා. හැම කෙනෙක් එක්කම පියසිලිව කතා කරනවා. ඒ වගේම ඇතැමිට අප බොහෝ විට ඉන්නේ පුස්තකාලෙන්. ඒ පුස්තකාලීන අවස්ථාවේදී පොත් සමට කීපයක් හැමදාම එතුමා හරි නවින ඉන්න දවස්වල. ඇතැමිට අපිත් එක කරුණු සාකච්ඡා කරනවා. ලියපු ලිපි ගැන සංස්කරණයන් කරනවා. මේ වගේ අතින් ගන්නකොට එතුමාගේ තුළ අපි මේ ගුණය දැක්කා. ඒ ගුණය නිසා මැත්තේම අපි එතුමාත් එක්ක සේවය කළා. මමත් ඒ ස්ථානයෙන් වෙන තැනකට ගියා. නමුත් ගියත් එතුමා මෙහෙම අභාවයට පත් වෙනා කියලා ආරං කියලා අපි එතුමාගේ මේ අවසන් කටයුතු සහභාගීුනේ එතුමාගේ ගුණයට ගරු කිරීමක් ඇටියට. ඒ නිසා ඒ ගුණ අපට සිහිපත් කරගන්න පුළුවන්. ඒ ගුණ සිහිපත් කරලායි අපි ඇයට පුණ්‍යානුමෝදනා කරන්නේ. හොඳයි පින්නතුනි අප සඳහන් කළා මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරන මේ හද්දවසෙන් කරන පින්කමේදී ඒ මියගිය කෙනාගේ තියෙන යහපත් ලක්ෂණ සිහි කරගන්න කියලා. ඒ සිහිපත් කරන ගමන් ඊළඟට අපි දැනගන්නට ඕන අපේ ජීවිතයේ ස්වභාවය මොකක්ද කියන එක. පින්නතුන අපට අපේ ජීවිතයේ දිනදා කටයුතු කරනකොට, කුඩා කාලේ ඉගෙන ගන්නකොට, ඊට පස්සේ උසස් අධ්‍යාපනය ලැබෙනකොට, ඒ වගේම රැකිරක්ෂා කරනකොට, දරුවන්ගේ ඥාතීන්ගේ යුතුකම් කරනකොට, අපි මේ කටයුතු කරනකොට අපි නොඑක් දේවල් සැලසුම් කරනවා. නොඑක් දේවල් අපි සැලසුම් කරලා ජීවිතේ කරන්නේ. අපි කියමු දැන් මගුල් ගෙදරකට යනකොට උනත් කලින් සූදානම් වෙනවා. දාන ගෙදරකට යනකොට උනත් කලින් සූදානම් වෙනවා. උපන් දින උත්සවයකට යනකොට උනත් කලින් සූදානම් වෙනවා. විභාගයට යන්න කලින් සූදානම් වෙනවා. මේ බොහෝ දේවල්ට අපි සූදානම් වුණාට අපි ජීවිතයේ සූදානම් නොවන ප්‍රධාන කාරණයක් තියෙනවා. අපි ජීවිතයෙන් නැමැති න්‍යාය පත්‍රයෙන් අපි අයින් කරගත්තු මාතෘකාවක් තියෙනවා. ඒ මොකද්ද මාතෘකාව? මරණය කියන එක. අනිවාර්යයෙන්ම ජීවිතේ තියෙන දෙයක් මේක. අපි හැමදෙණෙක්ම දන්නවා මැරෙන බව. නමුත් අපි ජීවිතයේ නැමැති න්‍යාය පත්‍රයෙන් මේ මාතෘකාව අයින් කළා තමයි ඔක්කොම දේවල් අපි කරන්නේ. නමුත් බුදුදහමේ හැටියට පින්නතුනි කරුණු කිහිපයක් නිතර සිහි කරන්න කියලා ධර්මයේ සඳහන් වෙනවා. මොනවද ඒ කාරණය? කාරණා එක කාරණයක් තමයි අපි ලෙඩ වෙන අය කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ඒ වගේම අපි මැරෙන අය බව නිතර මෙනෙහි කරන්න කියලා. ඒ වගේම අපි මහලු වෙන අය බව නිතර මෙනෙහි කරන්න කියලා. ඒ වගේම අපි කැමති දේවල් වලින් වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. පස්වෙනි කාරණය තමයි කර්මය අපි කරන යහපත් අයහපත් කර්මයන් තමයි අපේ සැබෑ දායාදය කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. මෙන්න මේ කාරණා පහ. මොනවද කාරණා පහ? ලෙඩ වෙනවායි කියන කාරණය, වයසට යනවායි කියන කාරණය, මරණයට පත් වෙන බව, ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන බව සහ කර්මය අපේ උරුමය කියන එක. ඒතර පින්නතින් මෙන්න මේ කරුණු පහත් අපේ ජීවිතේ නැමැති ന്യാයපත්‍රි ඉදිරියේ තියාගෙන තමයි අපි හැම දෙයක්ම සැලසුම් ගත කර යුත්තේ. ඒතර බොහෝ දෙනාට ජීවිතයේ මේ ජීවිත ගත කරන ආකාරය අනුව අපි හිතන්නේ අපේ ආර්ථික රටාවත් එක්ක අපිට බොහෝ විට මේව ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. අපිට බොහෝ විට මේවා අමතක වෙනවා. පින්නතින් අන්න ඒ අමතක වෙලා තියෙන දේ යලි සිහිපත් කරන අවස්ථාවක් තමයි කෙනෙකුගේ මරණ ගියක් කියලා කියන්නේ. මේක අපේ ජීවිතේ ඉතාම අවදි වෙන්න තියෙන අවස්ථාවක්. ඇතැම් විට සැබෑ ලෙසම අපි පින්නතින් අපි නිින්දේ මේ ඉන්නේ. ඒ නිින්දෙන් සැබෑ ලෙසම අවදි වෙන්නේ කෙනෙක් මරුණට පස්සේ. අවදි වෙනවායි කියන්නේ බුද්ධියෙන් අවදි වීම. අපේ ජීවිතේ සැබෑ ඉරණම මේක නේද කියන අවබෝධය අපට එනකොට අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. මේකට බුදුදහමේ සඳහන් කරන්නේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය කියලා යහපත් දැක්ම කියලා. එතකොට ධර්මයේ තුලින් අපට කරන්නේ අපේ ජීවිතයේ තර සිදුවන ඉරණම ගැන පැහැදිලි චිත්‍රයක්, පැහැදිලි අවබෝධයක් අපට ලබා දීම. මේක විවිධාකාරයෙන් අපට දකින්න පුළුවන්. අපි කියමු අපි කොලයක් ගත්තොත්, හාෆ් ෂීට් එකක් වගේ ගත්තොත් සාමාන්‍ය අපේ ඇහැට බලනකොට අපට හාෆ් ෂීට් එකේ සුදු පාට පේනවා. ඒ වගේම මේ හාෆ් ෂීට් එක තවත් අන්වීක්ෂයක් ගාලා බැලුවොත් ඒ හාෆ් ෂීට් එක හදන්න යොදාගත්තු කොළ වර්ග හෝ ලී වර්ග වල කොටස් අපට සියුම් කොටස් පේන ගන්නවා. ඊටත් වඩා සියුම් අන්වීක්ෂයක් ගාලා බැලුවොත් අපට පේනවා ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන ආදී තාම සියුම් මාංශ පේන ගන්නවා. ඊටත් වඩා සියුම්ම දැන් විද්‍යාව අනුව සියුම් බැලුවොත් අලුත්ම සිද්ධාන්තය තමයි ක්වොන්ටම් කියන එක. ක්වොන්ටම් භෞතිකයේ කියන සිද්ධාන්තයෙන් හඳුන ක්වොන්ටම් කියලා අංශු වර්ගයේ ඉතාම සියුම් උපකරණ වලට අහු වෙනවා. එතකොට සාමාන්‍ය ඇහැට බලපු කෙනාට සාමාන්‍ය හාෆ් ෂීට් එක විතරයි පේන්නේ. සාමාන්‍ය සුදු පාට කොළයක් විතරයි පේන්නේ. නමුත් ගැඹුරින් බලන්න බලන්න අපට පේනවා අර ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන කියන එක පේනවා. ඊටත් වඩා ගැඹුරට ගියාට පස්සේ තියෙන්නේ අර ක්වොන්ටම් කියලා ඉතාම සියුම් ශක්තියක් විතරයි තියෙන්නේ. එතකොට අන්න ඒ ශක්තියෙන් තමයි පින්නතුනි මේ ලෝකේ හැම භෞතික දෙයක්ම මේ සකස් වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් බලන කෙනාට බලන කෙනාගේ ඒ උපකරණයේ සියුම්තාවය අනුව යම් කිසි මට්ටමකට විතරයි පේන්නේ. එතකොට ලෝකයේ විවිධ දර්ශනාගම් තියෙනවා. ඒ විවිධ දර්ශනාගම් වලින් විවිධ මට්ටමින් ලෝකයේ දිහා බලන උත්සාහ කළ තියෙනවා. අන්න ඒ උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ඇටියටයි ලෝකයේ විවිධ ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට සමහර අය ධර්මයක් නොදාන අය, ධර්මයක් ප්‍රතික්ෂේප කරන අය සමහර ලෝකේ ඉන්නවා. ඒ අය කිසිම කුසල අකුසලයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ අය ඉන්න කාලේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියන හැඟීමෙන් ඉන්නවා. ඒ වගේ අය බණක් අහන්නටවත් සූදානම් නැහැ. නමුත් ඊට වඩා පියවරක් ඉදිරියට ගියාට පස්සේ ආගමික පරිසරයක ඉන්න මේ වගේ පින්නතුන් දන්නවා කුසල අකුසල කර්මවල ආදීනම අනිසංස. ඒ දන් නිසා හොඳ දේවල් අහනවා. හොඳ දහම් අහනවා. හැම දර්ශනයකම තියෙන හොඳ දේවල් අහනවා. එතකොට අහනකොට යාට තේරෙනවා අයහපත් දේවල් වලින් මිදීමේ තියෙන අනිසංසත්, ඒ වගේම හොඳ දේවල් කිරීමේ තියෙන අනිසංසත්. මෙන්න මේ අර ටික ටික අර කඩදාසිය සියුම්ම බලනවා වගේ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ඊළඟට අන්තිම කරා, කෙලවර කරා යනකොට ඉතාම සියුම් විදියට මෙන්න මේ ලෝකයට සිද්ධ වෙන සත්‍ය ගැන උඩ තීරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට තීරුම් ගත්තට පස්සේ අපි මේ ලෝකයේ බලන චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ගන්නවා. බලපු ආකාරය අනුව. දැන් මේකට බෞද්ධ සාහිත්‍යයේ හොඳ ලස්සන උපමාවක් තියෙනවා. මොකද උපමාව එක්තරා අන්ධ පුද්ගලෙක් ඉන්නවා. ඇස් දෙක නොපෙනෙන කෙනෙක් ඉන්නවා. මේ ඇස් දෙක නොපෙනෙන කෙනාගේ යාළුවෝ ඉන්නවා. යාළුවෝ මොකද කරන්නේ? මෙයාට දෙනවා ඉතාම දුරු වර්ණ වෙච්ච කිලුටු වෙච්ච වස්ත්‍රයක්. ඇඳුමක් දෙනවා, කමිසයක් දෙනවා. මේ කමිසය දීලා මෙයාට කියනවා මේ කමිසය තමයි ලෝකේ තියෙන ලස්සනම වස්ත්‍රය කියලා. දැන් මේ ඇස් දෙක අන්ධ කෙනාට මේ දෙන්න. එතකොට මේ ඇස් දෙක අන්ධ කෙනා විශ්වාස කරනවා මේ කියන එක ඇත්තයි කියලා. එතකොට මෙයා මොකද කරන්නේ? මේ වස්ත්‍රය ඇඳ ගන්නවා. ඇඳ ගන්නවා විතරක් නෙවෙයි, ඇඳගෙන ඉවර වෙලා මෙයා තමන්ගේ යහළුවන් මුණගැහෙන්න යනවා. යාළුවන් මුණ ගැහෙන්න ගිහිල්ලා යාළුවන්ට කියනවා මම ඇඳගෙන ඉන්නේ ලෝකේ ලස්සනම ඇඳුම කියලා. එතකොට යාළුවෝ මොකද කරන්නේ? යාළුවෝ තර වගේම යාළුවෝ කියන හරියට හරි හොඳ ලස්සන ඇඳුමක් කියලා එයාලා කපුඩි ගහනවා යාට. මෙයා සමාජයේ ලස්සනම අර මෙයා හිතන්නේ මේ ඇත්තටම තමයි මෙයාට මේ අපුඩි ගහන්නේ කියලා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා මෙයා යනකොට මෙයාට හමු වෙනවා ඉතාම කරුණාවන්ත නුවණැති කෙනෙක්. කරුණාවන්ත නුවණැති කෙනෙක් හම්බුනාට පස්සේ ඒ තැනස්සාරත් මොහු කියනවා මම ඇඳන්නේ ලෝකේ ලස්සනම ඇඳුම කියලා. එයා ඊට පස්සේ හොඳ තීරණයක් ගන්නවා. දැන් මේ පිනතුන් බලන්න මම මේ ඇත්තන්ගෙන් අහන්නම්. ඉතාම කරුණාවන්ත නුවණැති කෙනෙකුට අර දුර්වර්ණ වස්ත්‍රය ඇඳගත්තු කෙනා කිව්වොත් මේ ලස්සන ඇඳුමේ මම ලෝකේ තියෙන ඇඳගෙන ඉන්නේ කියලා කිව්වොත් කොයි වගේ දෙයක් කියා කරාවිද? ඇස් දෙක පේන කෙනා. මේ පින්නතෙන් මම හරි උත්තර තියෙනවා තියෙනවද තියෙනවනම් කියන්න පුළුවන්. කොයි වගේ දෙයක් කරාවිද යා? අර ඇස් දෙක පේන කරුණාවන්ත කෙනා. කැඳිලි කළ දෙවිනේ ඔව හොඳයි. ඔය ඒ වගේ උත්තරයක් තමයි බොහෝ වෙලා අපට හිතෙන්නේ. ඒ උත්තරේ ඇත්තයි. ඒකේ සත්‍යය තියෙන නමුත් පින්නතුනේ මේ හම් වෙන නුවණැති කෙනා මියා කරුණාවන්ත වගේම හුවාක් නුවණැති කෙනෙක්. එයා පැහැදිලි කළ දෙන්න යන්නේ නැහැ. ඈ? ඔව් එයා මොකද කරන්නේ? එයා දන්නවා මියා ඇස් දෙක අඳ වුණාට ඇස් දෙක සුව කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. ඒ නිසා එයා මොකද කරන්නේ? එයා කරුණ පැහැදිලි කළ දෙන්නේ නැහැ. එයා කරන්නේ මේ කෙනා අතින් අල්ලගෙන එක්ක යන කොහටද? හොඳ දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට. ඇස් දෙක මහත්තයෙක් ළඟට එක්ක යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? මෙයාට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරාට පස්සේ ඇස් දෙක සුව වෙනවා. ඇස් දෙක සුව වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ ඉස්සෙල්ලාම? මේ ඇස් දෙක පෙනීම ලැබිච්ච කෙනා මොකද කරන්නේ ඉස්සෙල්ලාම? ඈ? ඔව් ඉස්සෙල්ලාම කරන්නේ මෙතෙක් කල මෙයා බොහෝම ආශාවෙන් විශ්වාස කරගෙන හිටිය වටිනාය කියලා හිතාගෙන හිටිය මේ වක්‍රය දිහා බලනවා. වක්‍රය දිහා බලන එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. බලපු ගමන් මොකද මෙයාට තේරෙන්නේ? ඈ? ඈ? ඔව් පිළිතුර එකක් කියන එකක් තේරෙනවා මෙයාට. එයා මුලින්ම කරන්නේ මේ වස්ත්‍රය අයින් කරන එක කරන්නේ. මෙන්න මේ වගේ පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා ධර්මයෙන් ලැබෙන සම්මා දිට්ඨියත් මෙන්න මේ වගේ දෙයක් කියලා. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම කියන එක. නිවැරදි දැක්මත් මෙන්න මේ වගේ. ලෝකේ ජීවත් වෙන අපි බොහෝ විට වටිනා දේවල් කියලා හිතාගෙන තියෙන දේවල් සැබෑලෙසම වටිනා දේවල් නෙවෙයි. දැන් උදාහරණයක් ඇරෙද්දී ගමු අපි පොඩි කාලේ. අපි පොඩි කාලේ මොනවද ආසා කළේ? පොඩිම කාලේ සෙල්ලම් බඩු වලටනේ. සෙල්ලම් බඩු වලට අපි ආසා කළා. ඊට පස්සේ ක්‍රීඩා උපකරණ වලට ආසා කළා අපි. පිරිමි අය නම් පොඩි ළමයි බයිසිකල් වලට ආසයිනේ. ඊටත් කුඩා කාලේ ඇතැම් විට අපි බැලුම් බෝල වලට ආසයි. ඊට පස්සේ ඇඳුම් වලට ආසා කරනවා. කොහොම හෝම ගිහිල්ලා ගිහිල්ලා තින්න තින අපි ජීවිතේ විවිධ අවස්ථාවලදී ටිකක් වැඩිහිටි වෙලා අධ්‍යාපනය ලැබලා රැකියාවකම ලැබුණාට පස්සේ ඊට පස්සේ වාහනයකට ආසයිනේ. ওই හුඟාජ්ජව ජීවිතේ විවිධ අවදිවල අපි ආසයි. ඒ ආසකන්න අවස්ථාවේදී අපට තියෙන එක මහා ලොකු දෙයක් කියලා. දැන් කුඩා කාලේ බැලුම් බෝලයක් අරගෙන සෙල්ලම් කරන ළමයෙක් දැස බලලා ඒ ළමයට බැලුම් බෝලේ මට දෙන්න ඔයාට මෙන්න මේ සල්ලි දෙන්නම් කියලා රුපියල් 1000ක් දුන්නොත් ඒ ළමයේ රුපියල් 1000 අරගෙන බැලුම් බෝලේ අපට දෙනවද? එළමේ දෙන්න එළමේට රුපියල් 1000ට වඩා වටින බැලුම් බෝලේ. අන්න ඒ වගේ පින්තුනි ජීවිතයේ එක එක අවස්ථාවලදී අපි යම් යම් දේවල් ආසා කරනවා. දැන් බලන්න කුඩා කාලේ අපි ආසා කරපු සෙල්ලම් බඩු ටික අද කොහෙද තියෙන්නේ? ඒවට බොහෝ විට ඇතැම් විට සමහර අයගේ ගෙවල් නම් ඇතැම් විට බොහොම වටිනා බඩු හැටියට තැන්පත් කරලා ඇතත් නමුත් ඒ බොහෝ දේවල් මේ පොළොවට පස්සල දැන් තියෙන්නේ. පොළොවේ පස්සක දැන් ඉතර වෙලා තියෙන්නේ. අපි ඇඳක ඇඳුනොත් එහෙමයි. පින්නතුනි ජීවිතේ විවිධ අවස්ථාවල අපි විවිධ දේවල්ට ආසා කරනවා. ඒ ආසා කරන්නේ ඒ වයසට සාපේක්ෂව. ඒ වයස ඉක්මුණාට පස්සේ අපිට තේරෙන මේක වටින්නේ නැහැ කියලා. ඒ වගේම අද අපි යම්කිසි ආසා කරන දෙයක් තියෙනවා නම් වාහනයක් වෙන්න පුළුවන්, ඇඳුම් පැනඳුම් වෙන්න පුළුවන්, පුද්ගලය වෙන්න පුළුවන්. අපි ඇතැම් වෙලාවට කාලයකදී ආශ්‍රය කර ඉතාලම ළඟින් අපේ යහළුවෝ පාසල යන කාලේ විශේෂ අධ්‍යාපන මත නමුත් ඒ හලුව ඇතැමිට අද අපට අපේ මතකයේවත් නැති ලක්කයි. අන්නේ වගේ පිනුතින අද අපි යම් කිසි දෙයකට ආශා කරනවා නම් කැමැති වෙනවා නම් ඒ කැමැති වෙන දේ පිළිබඳව අනාගතයේ ඉරණමක් මේකයි. අනාගතය අපි කැමැති වෙනත් දෙයකට. ඒතර මෙන්න මේ කැමැති දේවල් ඇයි මෙහෙම වෙනස් වෙන්නේ? ඇයි මෙහෙම කලින් කලට මේ කැමැත්තේ වෙනසක් ඇතිවන්නේ? මේ අපි කැමති වෙන දේ සැබෑ ලෙසම වටිනා දෙයක් නම් ඒ කැමති වෙන දේ සැබෑ ලෙසම කැමති වෙන දෙයක් නම් මේක වෙනස් වෙන්න බෑ. නමුත් මේ කැමැත්ත මේ වටිනාකම සාපේක්ෂයි මේ වටිනාකමේ වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස නිසා තමයි කලින් කලට මේ කැමැත්ත එක එක තැන් වලට වෙනස් වෙන්නේ. ඒ නිසා සැබෑ ලෙසම වටිනා දෙයක් නම් ඒ වටිනාකම කවදාවත් වෙනස් වෙන්න බෑ. අන්නේ වගේ පින්තුනි සම්මා දිට්ඨියෙන් කරන්නේ මොකද්ද? අපට හරි දැක්මක් ලෝකයේ දෙස ලැබුණා නම් අපට තේරෙනවා අපි බොහෝ විට ආසාවෙන් අල්ලගෙන තියෙන දේවල් සැබෑ ලෙසම මේවා වටිනා දේවල් නෙවෙයි කියලා. දැන් අද ජීවිතය අපට බොහෝ වටිනා හැටියෙන් මේව තේරෙනවා. අපි ප්‍රඥාවෙන් ඉහළට යන්න බුද්ධියෙන් ඉහළට යන්න අපට තේරෙනවා දැන් අපි කුඩා කාලේ දැන් අපි දැන් යම් කිසි වයසක ඉන්නේ කුඩා කාලේ සෙල්ලම් කරන ළමයා කොම්පියුටර් ගහන ළමයා ඉන්නවා සෙල්ලම් ගෙවල් හදන ළමයා ඉන්නවනේ අපි ඒ ළමයි දැස බලන්නේ කොහොමද අපි ඇතැමිට අනුකම්පාවෙන් බලන්නේ ඇතැමිට අපි සතුටු වෙන වෙච්ච එක ඇතැමිට සමහර උපහාසයට ලක් කරනවා නැත්නම් උපහාසයට ලක් කරන් දෙයක් නැහැ මේ මට්ටමේ දිහම තමයි නමුත් අපි ප්‍රඥාවෙන් ඉහළටම යම් කිසි දවසකට ගියා නම් මේ ජීවිත කාලයේදීම අපිට පුළුවන් නම් ප්‍රඥාවෙන් ඉහළටම යන්න පින්නතුනේ මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු මේ නොඑක් දිවට ගන්න ආසාවන් මේ බඩු භාණ්ඩ එක්කතු කරගෙන යාන වාහන ගොඩ ගහගෙන මේ ලබා ගන්න හදන මේ තෘප්තිය මේ සතුට කියන දේ සියල්ලක්ම පේන්නේ අද අපි අර සෙල්ලම් ගෙවල් හදන ළමයෙක් දැස බලන ඒ ආකල්පය ඇති වෙනකොට මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යයන් යම් කිසි භෞතික දෙයකට ආසා කරනවා නම් ඒ ආශා කරන සියලුම දේවල් පිළිබඳව ඇතිවන අවබෝධය තමයි අර සෙල්ලම් ගයක් පිළිබඳව අපට ඇතිවන ආකල්පය. අන්න ඒ මට්ටමට ඉහළට අපට බුද්ධිය ඇති කර ගැනීම සඳහායි ලෝකේ තියෙන දර්ශන ආගම් සියල්ලකින්ම උත්සාහ කළ තියෙන්නේ. එනිසා අපි බලමු බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියලා. බුදුදහමෙන් මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රවරය වන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ බුද්ධිය ලබාගත් ආස්ථාවිදී උන්වහන්සේ ලෝකයේ දෙස බැලුවා. ලෝකයේ දෙස බලනකොට මේ ලෝක සත්‍යයන් කෙරෙහි පුදුම විදිහ අනුකම්පාවක් හටගත්තා. ඇයි මේ අනුකම්පාවක් හටගත්තේ? මේ මනුස්ස ලෝකේ ඉතාම ලස්සන ජීවිත ගත කරන බොහෝ දෙනෙකුගේ ජීවත් වෙන කාලයට ඇමිට ලස්සනට ඉන්නවා. නමුත් මරණයෙන් පස්සේ ඊයගේ ජීවිත බොහෝ විට දුගතිගාමි වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේක තමයි බුදුදහමේ හැටියට තියෙන අනතුර හැටියට තේරුම් ගත්තේ. දැන් අපි දන්නවා අපේ ගෙවල්වල නොඑක් විදිහ අපට ප්‍රශ්න ඇති වෙනවා. කුඩා කාලේ අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි විභාග අසමත් වීම. ඉගෙන ගන්න කාලේ තියෙන ලොකුම ගැටලුව තමයි විභාග අසමත් වීම. ඊට පස්සේ ලෙඩ දුක් වලටපත් වීම අපට ලොකු ප්‍රශ්නයි. ඒ වගේම අපට ඇතැම් විට රැකිරක්ෂා නිශ්චිත කාලයකදී රැකිරක්ෂා නොලැබෙනවා නම් ඒකත් අපට දුකක්. ඒ වගේම තවත් ඉහළට ගියාට පස්සේ නිසි කාලයේදී ආවාහ විවාහ වෙන්න බැරි වුණා නම් බොහෝ දෙනෙක් දුකේ ඉන්නේ. ආවාහ විවාහ වෙච්ච අය දරුවෝ නොලැබුණොත් ඊටත් වඩා දුකින් ඉන්නේ. දරුවෝ ලැබිච්ච අය ඒ දරුවෝ නිශ්චිත කාලයේදී නිශ්චිත ඉලක්කය කරා යන්න බැරි වුණාට පස්සේ බොහෝ දෙනෙක් ඒකෙන් දුකින් ඉන්නේ. ඒ වගේම සමහර අය විවිධ විදිහේ රෝගාබාධ වලට ලක් වෙලා ඇතැම් විට මහරාන්තික රෝග වලට ලක් වෙලා ඇතැම් විට එක්සැම් වල කාලයක් ගත කරනවා ඒකත් ජීවිතේ ලොකු දුකක්. ඒ වගේම තවත් සමහර අය ජීවිතයේ අකාලේ හෝ නිශ්චිත කාලයකදී හෝ මරණයටපත් වෙනවා. මෙන්න මේක තමයි අපට තියෙන ලොකු මනතුරු හැටියට අපි හිතාගෙන ඉන්නේ. නමුත් වෙනතුනි බුදුදහමේ හැටියට මේ කිසිදු දෙයක් ජීවිතයේ ලොකු අනතුරක් හැටියට සැලකන්නේ නැහැ. දැන් අපි දන්නවා පසුගිය කාලේ සුනාමි අපේ රටට ආවනේ මේ බලද්දී පින්න තුන 32කට මුහුණ පෑවා. ඇතැම් විට එක්කෙනෙක් ගෙදර කෙනෙක් කඩේට ගිහිල්ලා එනකොට ගෙදර මුකුත් නැහැ තැමිට. ගෙදර හිටිය ඔක්කොම අයත් මුහුදට ගහගෙන ගිහිල්ලා ගියෙත් නැහැ. දැන් මෙවැනි පත්වෙකදී කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ ජීවිතේ ඉවරයි නේද කියලා. මගේ ජීවිතෙන් මීටත් වඩා වෙන අනතුරක් නැහැ කියලා සමහරට හිතෙන්න පුළුවන්. නමුත් වෙනතුනි බුදුදහමේ හැටියට මේ විභාග සමස්තයෙන් ලෙඩවීම, බලාපොරොත්තු කඩවීම, ස්වාභාවික උපද්ද්‍රව, වයසට යෑම, මරණය මේ කිසිදු දෙයක් ජීවිතයේ ලොකු අභියෝගයක් හැටියට සලකන්නේ නැහැ. දහමේ සඳහන් වෙනවා මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙක් උපතින්ම අත්පා අහිමි වෙලා අවුරුදු 100ක් එක තැන තමන්ගේ මල මුත්‍රා ආදියත් එතනම හෙලාගෙන අවුරුදු 100ක් එක තැන හිටියත් මේ මිනිස් ආත්ම භාවය කියන එක වටිනා ස්ථානයක් කියලා. මේක වටිනා ආත්ම භාවයක් කියලා. දැන් සමහර අය ජීවිතේ නොයේ කරදරනකොට හිතෙනවා සියදිවි හානි කරගන්න. ජීවිතේ පා වෙනවා. නමුත් මේ උපමාවෙන් තේරෙනවා ජීවිතේ කිසිම ප්‍රශ්නයක් ලොකු ගැටලු නෙවෙයි කියලා. ඒ නිසා බුදුදහමෙන් සඳහන් වන ප්‍රධාන අනතුර මොකද්ද? මරණයටපත් වීම සහ මරණයටපත් වීම විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ අපාගත වෙන්න තියෙන අවස්ථාව. දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව. දැන් බුදුදහම විතරක් නෙවෙයි වෙනත් ආගම්වලත් කියනවා අපාය ගැන කියනවා. එතකොට මරණයෙන් පස්සේ අපට මේ මිනිස් ආත්ම භාවය අහිමි වෙලා අපට දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව තමයි අපේ ජීවිතවල තියෙන ලොකුම අනතුර. මෙන්න මේ අනතුරින් වළක්වන්නයි ලෝකේ බොහෝ ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ. බොහෝ දර්ශන නිර්මාණය කළ තියෙන්නේ මේ සත්‍යයන් යහපත් මාවතට යොමු කරන්. ඒ නිසා සම්මා දිට්ඨිය කියන කියන්නේ මෙන්න මේ අනතුරටපත් නොවන විදිය හොඳ දැක්මක් ජීවිත ඇති කරගන්න විදියට යම්කිසි මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒතර බුදුදහමේ සඳහන් ආකාරයට සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද මේ කොටස් දෙක එකක් තමයි සාස්වා පුඤ්ඤභාගියා උපදි වේපස්සා කියලා සඳහන් කරනවා. ශාස්ත්‍රව වූ පිනට බර වූ සම්මා දිට්ඨියක් ගැන ධහමේ සඳහන් වෙනවා. ඒ කියන්නේ හොඳ කර්ම කරවතින් හොඳ විපාක ලැබෙනවා. නරක කර්ම කරවතින් නරක විපාක ලැබෙනවා කියන සංකල්පය. දැන් මේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනා නරක වැඩ කරන්නේ නැහැ. නරක වැඩ කරන්නේ නැත්තේ මොකද? පරලෝක දුගතිගාමී වෙනට විතරක් නෙවෙයි. එයා දන්නව මෙලවදීම වැරදි වැඩ කරනකොට තමන්ට අත්න ඉරණම ගැන. දැන් අපි දන්නවා අපේ රටේ සමහර ඇත්තන් ඇතැමිට මිනිස්සු මුලා කළා. ඇතැමිට හොරකම් කළනේ. පරලොවක් ඕනේ නැහැ. මෙලවදී මේ කට්ටිය කොච්චර දුකකටපත් වෙනවද? ඇතැමිට හොඳ ලස්සන ජීවිත ගත කරන්න තියන අය මේ වගේ සොරකම් ආදියට අහු වෙලා දුසේ දෙතට නැඹුරු වෙලා මෙලව ජීවිතේම අභාග්‍ය සම්පන්න කරගන්නවා. ඒ වගේම පින්තුනේ බලන්න නිවෙසක අම්මා තාත්තා දෙන්න වැරදි මාර්ගයට යොමු වුණොත් දරුවන්ට ඒක බලපානවා. දරුවන්ගේ අනාගතය යහපත් ඉලක්ක කරා නිවැරදි ඉලක්ක කරා යන්නේ නැහැ. එක නිවෙසක අය වැරදි වැඩ කරනවා නම් අසල නිවසේ ඉන්න ඇට ඒක ලොකු කරදරයක්. ඒ නිසා මෙන්න මේ වැරදි වැඩ කිරීමේ ආදීනම තියෙන්නේ පරලෝදී විතරක් නෙවෙයි මෙලෝදී මේක ලැබෙනවා. බොහෝ ජීවිත ලස්සන ජීවිත ගත කරන බොහෝ දෙනාගේ පින්නතුනේ ඒ ලස්සනට ජීවිත ගත කරන හේතුව තමයි ඒ ඇගේ ජීවිතවල හොඳ ලස්සන ගුණ ටිකක් තියෙනවා. ඇතැම් විට අර ඉක්මනට සල්ලි හම්බ ගන්නට වගේ හුඟක් ධනෙ නැහැ. ධනෙ නැති වුණාට මානසික සංහිඳියාව තියෙනවා. gedara samakami. දරුවෝ ටික සමගිය දරුවෝ කීකරුයි. ඒ අර තමන්ගේ හොඳ ගුණ දහම් ටික නිසා. ඒ නිසා ඕනම අහගමක් අනුව කෙනෙක් වැරදි වැඩවලින් දුර වෙලා ඉන්නව නම් හොඳ වැඩ කරනව නම් ඒ කෙනාගේ ජීවිත හොඳ වෙනවා. මෙන්න මේ අවබෝධය නිකන් ලැබෙන්නේ නැහැ. මේ අවබෝධය ලැබෙන නම් කුමන හෝ දහමක් තමන් අහන්නට ඕන. ඒ අහන දහමේ ප්‍රතිඵල හැටියට තමයි මෙන්න මේ තමන්ගේ මෙලව ජීවිතය සඵල වෙන්නේ. එනිසා පින්නතුනි අපට අපේ මෙලව ජීවිතයම සාර්ථක කරගන්න ප්‍රධානම දේ තමයි හැකිතාක් දුරට අකුසල් වලින් වැළකීලා හොඳ දේවල් සිද්ධ කිරීම. හොඳ දේවල් කරනකොට මෙලව ජීවිතයම අපේ සාර්ථක වෙනවා. එතකොට මෙලව ජීවිතය ගත කළත් දැන් සම්මා දිට්ඨිය දැන් මෙන්න මේ සම්මා දිට්ඨියේ මුල් පියවරට එනකන් ලෝකේ බොහෝ ආගම් සමානයි. කතෝලික ආගමයි බුදුදහමයි දෙකම සමානයි මේ සම්මා දිට්ඨියදී. මේ ලෞකික සම්මා දිට්ඨියදී. මේකට කියන ශාස්ත්‍රව සම්මා දිට්ඨිය කියලා. නමුත් මෙන්න මේ සම්මා දිට්ඨියේ ඉන්න අවස්ථාවේ ලක්ෂණය තමයි මේ සම්මා දිට්ඨියේ ඉන්න අය පරලෝ විශ්වාස කරනවා. හොඳ වැඩ කරවතින් හොඳ තැනකට යනවා කියන එක විශ්වාස කරනවා. අකුසල කරවතින් නරක වැඩ කරවතින් දුගති ගාමී වෙනවා කියන එකත් පිළිගන්නවා. පිළිගත්තට එක සංකල්පයක ඉඳගෙනයි පිළිගන්නේ. මොකද පිළිගැනීම මේ සත්‍යයගේ අභ්‍යන්තරයේ නොවෙනස් වන ස්ථිර දෙයක් tie ස්ථිර ආත්මයක් tie කියන පදනමේ ඉඳගෙනයි මේ සියල්ලම විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටියේ සමහර අය භාවනා කළ හිත් දිනු කරගත්තු අය හිටියා. හිත දිනු කරගත්තු අය ඇතැම් විට කල්ප ගණන් බැලුවා අපසට. ඕන්ට පුබ්බේ නිවාසානුසති ඥානය ලැබුණා. පුබ්බේ නිවාසානුසති ඥානය කියලා කියන්නේ මේක ඉස්සෙල්ලාම භාවනාවල කොහොමද හිටියේ කියන එක. ඔහු අර තමන් ලබාගත්තු ධ්‍යාන මාර්ගයෙන් ආපස්සට බලනවා. ගියාත්මේ කොහොමද? ඊට ඉස්සෙල්ලාම භාවය කොහොමද? ඔහොමම දිගටම බලනවා. එතෙන්ට කල්ප ගාන ආපස්සට බලනවා. බැලුවට පස්සේ තේන්න ගන්නවා මේ දිගින් දිගටම ඇවිල්ලා තියෙන නේද? මේ හොඳ කර්ම කළ සුගතිගාමි වෙලා තියෙනවා. නරක කර්ම කළ දුගතිගාමි වෙලා තියෙනවා කියලා මෙන්න මේක තේන්න ගන්නවා. මෙහෙම තේන්න ගන්නකොට මොහුගේ මතයක් එනවා. මොහුගේ අදහසක් ඉස්සාර වෙනවා. මේ දිගටම ආවේ එකම සත්‍යයයි කියලා. මේ දිගින් දිගටම මැරෙමින් ඉපදෙමින් මේ එන්නේ එකම සත්‍යයක් එකම නොවෙනස් වන ආත්මයක් කියන අදහසට එනවා. මෙන්න මේකට කියනවා ආත්මවාදය කියලා. මේ ආත්මවාදය පදනම් කරගෙන තමයි ලෝකේ බොහෝ ආගම් දර්ශන බිහි වෙලා තියෙන්නේ. නමුත් බුදුදහමේ තියෙන වෙනස තමයි මේ සත්‍ය දිගින් දිගටම මැරෙමින් ඉපදෙනවා කියන එක පිළිගන්නවා. පිළිගන්න ගමන් මෙන්න මේ දිගට යන ස්ථාවර දෙයක් තියෙනවා කියන අදහස බුදුදහමෙන් බැහැර කරනවා. මොකද පින්නතුනි හේතුව මේ සත්‍ය පිළිබඳව විවරණය කිරීමකොයි බුදුදහමෙන් කරන්නේ. දැන් සත්‍ය කෙලින්ම වෙනස්ව දැක්කොතින් අපට පේන්නේ මේ ලක්ෂණ සත්‍යයක් මේ වෙනස් වෙනින් මේ ඉන්ද්‍රිය සලවන පුළමේ සත්‍යයක් ඉන්නවයි කියන පදනමයි සාමාන්‍ය බැලුවා තේන්නේ. දැන් අර අපි හාස්පිට් එක දිහා බලලා කෙලින්ම කොලයක් තියෙනවා කියලා කිව්වා. නමුත් මේක තවත් අන්වේක්ෂයක් දාලා බැලුවම පේනවා මේක මේ කොටස් දෙකක එකතුවක් කියලා. ඊටත් වඩා සියුම් උපකරණයක් බැලුවම පේනවා සැබෑලසම මේ ද්‍රව්‍ය හැටියට තිබ්බට මේ හැම දෙයක්ම පින්නතුණි මේ ඝන හැටියට තිබුණට මේව ශක්ති විශේෂකනේ. ශක්ති විශේෂ කියන්නේ මේක ශක්තිය ක්ෂණිකව වෙනස් වෙමින් පවතින ස්වභාවයක් නේ. මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් තමයි බුදුදහමත් මේ සත්‍ය ගැන විග්‍රහ කරන්නේ. මේ භෞතික වශයෙන් තියෙන අපේ මේ ශරීරය කොටස් පහක එකතුවකින් මේ සකස් වෙලා තියෙනවා. මොකද්ද මේ කොටස් පහ? එකක් තමයි භෞතිකව මේ පෙන රූපය. ඒකට කියනවා රූපස්කන්ධය කියලා. ඒ වගේම අපට දැනෙන වේදනා තියෙනවා කැප දුක් ආදී වේදනා. ඒකට කියනවා වේදනාස්කන්ධය කියලා. ඒ වගේම අපි නොයෙක් දේවල් හඳුනා ගන්නවා. ඒවට කියන සංඥා කියලා සංඥා ස්කන්ධය. ඒ වගේම අපිට චේතනා පහළ වෙනවා හිතේ. සිතිවිලි පහළ වෙනවා. ඒකට කියන්නේ සංස්කාර ස්කන්ධය කියලා. ඒ වගේම ඒ සිතිවිලි පහළ වෙන හිතක් තියෙනවා. ඒකට කියනවා විඥාන ස්කන්ධය කියලා. මෙන්න මේ පහ තමයි සත්‍ය සකස් වෙලා තියෙන ප්‍රධාන කොටස් පහ. මොනවද ඒ පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ පහ මත ඉඳගෙනයි බුදුදහමෙන් පුද්ගලයා විස්තර කරන්නේ. එතකොට බුදුදහමේ තියෙන සමස්ත ඉගැන්වීමම උගන්වන්නේ මෙන්න මේ සත්‍ය කියන්නේ කවුද කියන එක අර්ථ විග්‍රහ කිරීමට. එතකොට මේ එක එක කොටසක් වෙන වෙනම බෙදලා බෙදලා බුදුදහමෙන් විග්‍රහ වෙනවා. දැන් රූපය විස්තර කරනකොට මේ බාහිර රූපේ විවිධ කොටස් වලට බෙද බෙද මේක දක්වනවා. මේක කියන සතර මහා භූත රූප කියලා පඨවි ආපෝ තේජෝ වායය හැටියට බෙදනවා. ඒ වගේම කොටස් 32කට බෙදනවා මේක. ඒ වගේම මරණයට පත් වුණාට පස්සේ ඒ අවස්ථාවලදී ඇතිවන ඇටසැකිල්ලක් දක්වා වෙනස් වෙන ආකාරය ගැන විග්‍රහ කරනවා. මේ විවිධ ආකාරයෙන් බලනකොට රූපය ගැන උට අවබෝධයක් එනවා. මේ අපිට අපි පරිහරණය කරන රූපය විතරක් නෙවෙයි මේ ලෝකයේ තියෙන මේ හැම රූපයකම ස්වභාවය තමයි අන්තිමටම බලන්නේ මේක ශක්ති 26ක් විතරයි තියෙන්නේ. ආලෝකය ගත්තත් ආලෝකයේ ශක්තියක් විතරයි තියෙන්නේ. දැන් සූර්යාගෙන් ගන්න කිරණ එක කණ්ණාඩියකට ආරෝපණය කර ඉතාම සියුම් බැලන්ස් එකකට ගත්තොත් මේක ફોකස් කරොත් මේ ફોකස් කරන පැත්තේ බැලන්ස් එකේ මේ පැත්ත පහත් වෙනවා. මේ ආලෝකයේ තියෙනවා කිසියම් බරක් තියෙනවා. එතකොට පින්නතුනි මේ අපේ ශරීරයේ සකස් වෙච්ච කොටස් අන්තිමටම බලන් ගියාම ස්වභාවය මොකද්ද? මේක ක්ෂණිකව වෙනස් වෙන ශක්තියක් මේක. ඒ ශක්තියෙන් තමයි අපේ ශරීරය විතරක් නෙවෙයි මේ බාහිර සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය අපට ස්වභාවය තමයි සාමාන්‍ය බුද්ධිමත් කෙනෙක් අපි හිතන්නේ මේක මගේ ශරීරය මේක අනිත් කෙනාගේ ශරීරය කියලා. දැන් මගේ ශරීරයට කවුරු හරි අපින් ගැහුවොත් මගේ ශරීරයේ අභ්‍යන්තරයේ අනිත් කෙනාගේ ශරීරය බාහිරය කියලා අපි හිතන්නේ නේද? සාමාන්‍යයෙන් අපි එහෙමනේ හිතන් ඉන්නේ. නමුත් මේ අපේ අතින් අපේ හිතට තට්ටු කරොත් මොකද වෙන්නේ? එතකොට අත මොකද වෙන්නේ? අත අභ්‍යන්තරද බාහිරද? අතේ එතකොට බාහිර වෙනෝනේ. මගේ අත මෙහෙම තියෙනකොට අතට වෙන කෙනෙක් අතට ගැහුවොත් මගේ අත අභ්‍යන්තරයි. ඒ අතින්ම මගේ හිතට ගහනකොට මේ අතම බාහිර වෙනෝනේ. ඔන්න පින්නතුනි බලන්න දැන් අපි මේ අභ්‍යන්තර බාහිර කියලා ભેදයක් අපි සම්මත කරගෙන ඉන්නවා. මේක පින්නතුනි සාමාන්‍ය බුද්ධි මට්ටමේදී මේක වැරදි නෑ. මේක යම්කිසි මට්ටමකට එනකන් විතරයි නිවැරදි. බුද්ධියෙන් අපි කියන්නේ ඉහළට යන්න යන බලන කෝණය වෙනස් කියලා. ඉහළට යනකොට තේරෙනවා බාහිර අභ්‍යන්තර කියලා ભેදයක් නෑ. මේ ලෝකයේ තියෙන සියලුම ස්වභාවයන් මෙන්න මේ හැදලා තියෙන්නේ මේ සතර මහා භූත රූප වලින්. නැත්තම් අර ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී මේ කුඩා අංශු වලින්. නැත්තම් තවත් දුරට බලාගෙන ගියොත් ඉතාම සියුම් මේ ක්වොන්ටම් කියලා මේ ශක්ති විශේෂයෙන් සකස් වෙලා තියෙනවා. එතකොට උඩ පේන්න ගන්නවා මේ අපට අද මේ පරිහරණය කරන මේ ශරීරය. දැන් අපට පේන්නේ මේක ස්ථිරම තියෙන ශරීරයක් කියලා. දැන් අද අපට පේන්නේ අද රූපය මේක විදිහටම පිය කියලා. නමුත් අපි ඉපදිච්ච අවස්ථාව ගත්තොත් අපි ඉපදිච්ච අවස්ථාවට වඩා දැන් හුඟක් වෙනස් නේද? ඉපදිච්ච දවසේ පටන් අපි බැලුවොත් අවුරුදු පතා පින්තූර අරගෙන දැන් අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් එක ළඟම පින්තූර ටික අවුරුදු පතා පින්තූර ටික කිමනොත් මොකද අපට පේන්නේ? ඔය අපි ටිකෙන් ටික වෙනස් වෙච්ච හැටි පේන්නේ නේ? ඒකද මේ වෙනස් වුණේ අවුරුද්දට එකවරක්ද? වෙනස් වුණේ කොයි අවස්ථාවේද? හැම සත්පරේකම පින්නුතුනි වෙනස් වෙනවා මේක. ඒ වෙනස් වෙන වේගයේ වැඩි නිසා අපට වෙනස් වෙනවා කියලා තේන්නේ නැහැ. දැන් මේ ෆෑන් එක වේගෙන් කරකැවෙනවා. කරකැවෙනකොට අපිට මේ ෆෑන් එකම ඝන දෙයක් හැටියට පේන්නේ. ගිනි පෙනෙල්ලක් එකට වේගෙන් කරකවනකොට අපිට පේන්නේ මොකක් කියලාද? රවුමක් කියලා පේන්නේ නේ. මේ බල්බ් දෙක ක්ෂණිකව නිවෙමින් පස්සු වෙමින් තියෙන්නේ. අන්න ඒ වේගයේ වැඩි නිසා අපිට පේන්නේ මේක දිගටම පස්සු වෙලා තියෙන්නේ කියලා. පින්නොතින් අපේ මේ ශරීර ස්වභාවයක් මේක. ඉතාම ක්ෂණිකව වෙනස් වෙමින් තියෙන්නේ. මේ රූපස්කන්ධයේ ස්වභාවය මේකයි. මෙන්න මේ රූපස්කන්ධය ගැන මේ යථා ස්වභාවය අවබෝධ වෙනවා නම් මේ රූපයට තියෙන ඇලීම අඩු වෙනවා. රූපයට අපි ආසා කරන ස්වභාවය අඩු වෙනවා. ඊළඟ කාරණය තමයි වේදනා ස්කන්ධය. මෙන්න මේකත් අපි පිළිසඳ අවබෝධ කරගන්න ඕන. අපි ජීවිතේ හැම දෙනෙක්ම සැප ලබන්න කැමතියි. මෙන්න සැපරබන ක්‍රමය කිසිදු ආගම් වේදයක් නැහැ. සැපේ ලබනමයි කියලා කියන්නේ දුක නැති කිරීම. එක පැත්තකින් සැප ලබනවා කියන්නේ අනිත් පැත්තෙන් දුක නිරුද්ධ කිරීම. ආලෝකය ලබනවා කියන්නේ මොකක්ද අනිත් පැත්තෙන්? අන්ධකාරය නැති කරනවා කියන එක. ලෝකේ ජීවත් වෙන මිනිසු විතරක් නෙවෙයි සතුන් හැම දෙනාම කැමති ජීවිතයේ සතුට ලබන්න. ජීවිතයේ තෘප්තිය ලබන්න. ජීවිතයේ තෘප්තිය ලබන ප්‍රධාන මාවත තමයි මෙන්න මේ ජීවිතය සකස් වෙච්ච කොටස් පහ හැබෑ ලෙස තේරුම් ගැනීම. එතන අපි තේරුම් ගත්තේ මේ රූපයේ ශනිකව වෙනස් වෙන දෙයක් කියලා. ඊට පස්සේ වේදනාව. බලමු අපි වේදනාවට මොකද වෙන කාර්ය කියලා. දැන් මේ ඇත්තන් මෙතන වාඩි වුණානේ. පිටගෙන ඉඳලා වාඩි වුණාම කොහොමද? හරිම සනීපයිනේ. වාඩියේ මුල් අවස්ථාවේදී. නමුත් වාඩි වෙලා ටිකක් කළා ගියාම මොකද වෙන්නේ? මොකද වෙන ටිකෙන් ටික යද්දිනේ ඊට පස්සේ අමාරුයිනේ ඊට පස්සේ ඉරියව් වෙනස් වෙනවා ඊට පස්සේ හිතන් ඉන්නේ දැන් නැගිට්ටම තමයි සුවේ කියලා දැන් නැගිටින්න බලාපොරොත්තු වෙන තමයි දැන් ඉන්නේ ඔව් නැගිට්ටත් මුල්ම අවස්ථාවේ කොහොමද ඒ හරි සනියපයි නැගිටලා ලයිට් එක ඇතුලේ ගියාට පස්සේ ආයි වාඩි වෙන්න ඕනනේ පින්න තුනේ මේ නැ වේදනාව කියන දේත් වේදනාව දිය බුබුලකටයි ධර්මී උපමා කරලා තියෙන්නේ දිය බුබුල කියන එක වතුර බුබුල වර වැහි වතුර වැටෙනකොට ගඟකට එහෙම වතුර බුබුලක් නිකුත් වෙන ක්ෂණික නැති වෙනවා අන්න ඒ වගේ තමයි වේදනාව කියන එක අපි පින්න තුනේ අවුරුදු 60 70 වත් ජීවත් වුණා නම් සමස්ත ජීවිතයම කියලා කියන අපි සැපමින්දායි කියලා කියන්නේ 아무ත දෙයක් නෙවෙයි මෙන්න මේ ඉරියව් වෙනස් කිරීම සමස්ත ජීවිතයම කියන්නේ ඉරියව් වෙනස් කිරීමමයි වෙන කිසිම දෙයක් නෙවෙයි යම් කිසි සැපක් වින්ද නම් සැපක් වින්දා කියලා කියන්නේ ඉරියව්ව වෙනස් කිරීමෙන් ලැබපු සුවය. එනිසා මෙන්න මේ වේදනාව කියන එකත් වෙනස් වෙන දෙයක්. මේකත් ක්ෂණිකව වෙනස් වෙන දෙයක්. එතකොට වේදනාව ගැන උනා සැප වේදනාවක් ලැබුවත් ඔහු ඒ සැප වේදනාවට ඇලෙන්නේ නැහැ ඔහු. ඔහු දන්නවා මේක ටිකකින් වෙනස් වෙන දෙයක් කියලා. එනිසා අපිට මේ ශරීරෙට විතරක් නෙවෙයි අපිට කවුරු හරි බනින්න පුළුවන් නේ. බනිනකොට මේක කනට ඇහෙන්නේ. ශබ්දය හරහා යන්නේ ඊට පස්සේ. මොනා කිව්වෙන් හරිය සන්තෝෂයි. දැන්නතින්. දැන්නතින් කියන තියනෝනේ. මේ එකම හඬ නෙන්නේ. ඇටටත් එහෙමයි. හොඳ කැමති රූපයක් දැක්කොත් සතුට වෙනවා. අකමැති රූපයක් දැක්කොත් කියන තියනවා. දිවටත් එහෙමයි. හොඳ රසයක් දැනුණා තින් හොඳ සුවයක්. කැමති එකට. ඈ? අසයක් වගේ බොනකොට කැමති නෑ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රියන් හයම මේකේ ස්වභාවය. අපි සැප දුක් විඳිනවා කියලා ගන්නෙ අපි කැමති දේවල් එනකොට සතුට වෙනවා අකමැති දේවල් එනකොට දුක් වෙනවා මේවත් පින්නතුනි ඉතාම ක්ෂණිකව වෙනස් වෙන ස්වභාවයක් මේවත් ස්ථාවර නැහැ දැන් අපි කියමු අපේ ඇහැට යම් කිසි කැමති රූපයක් අපි බලනවා අපි ඉතාම කැමති පුද්ගලෙක් කියමු අපි ඒ පුද්ගලයා දකිනකොට හරියම සන්තෝෂයිනේ අපි කියමු දැන් මෑණි කෙනෙක් ඉන්නවා දරුවෙක් හරි කොහේ හරි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා නම් විදේශ රටක ඉන්නවා නම් එනකොට හරි සතුටුයි නේ. එතකොට අපි මේ ඇහෙන් තමයි මේක ලබන්නේ මේ. එතකොට කැමති කෙනාට අපි කැමති. දැන් කැමති ප්‍රියමනාප කෙනාට සතුට වෙනවා අපි. අපි කියමු ඒ ප්‍රියමනාප කෙනාම අපිත් එක්ක අමනාප වෙනවා. අමනාප නම් මොකක්ද වෙන්නේ? එයා එහාට ගැටෙනකොට අපිට සතුටක්ද? අර කලින් පුද්ගලයාමයි දකින්නේ මේ. නමුත් දැන් මොකද වෙන්නේ? දැන් මනාපයක් නැහැ නේ? ඇතැමිට මේ රූපය සාමාන්‍ය විදිහට බලනකොට බාහිර ලොකු වෙනසක් වෙලත් නැහැ. ඒ වගේම එකම පුද්ගලයෙක් ගම්මෝ. එකම පුද්ගලයෙක් ඉන්නවා එතනම තව පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. දැන් අපි අස්වැයෙක් කියලා. යම් කිසි තැනක අස්වැයෙක් ඉන්නවා. අස්වැය ඉදිරිපිට ළමයි දෙන්නෙක් ඉන්නවා. එක ළමයෙක් මේ අස්වැය දිහා දැකලා සතුට වෙනවා. ඒ වගේ මෙයත් එක්කින් අනිත් ළමයන් මේ අස්සේ දැක ගමන් බය වෙනවා නැත්නම් දුකටපත් වෙනවා. ඇයි මේකට හේතුව? ඇතැම් මේක එක ළමයේ කස්සෙට සතුට වෙන යාම අස්සේගේ පිට ගිහිලා සතුට වෙලා තියෙනවා. අනිත් කෙනා දුක් වෙන ඇයි? එයාගේ සමීපතම ඥාතියෙක් අස්සේගේ පිටින් ගිහිලා ඇතැම්ට මරණයටපත් වෙනවා. ඒ නිසා යා අස්සේ දකින්නකොට බයයි. අස්සේ දකින්නකොට දුකටපත් වෙනවා. අර සිද්ධිය මතක් වෙනවා යාට. ඒ නිසා අපි නුතුනි අපි මේ සැප දුක් ආදී වේදනා කියලා ලෝකේ වින්දට මේකත් ස්ථාවර දෙයක් නෙවෙයි මේකත් වෙනස් වෙන ස්වභාවයක් කියලා අපිට තේරුම් යන්නට ඕන. ඔන්න පුද්ගලයා සකස් වෙච්ච ආකාරය කොටස් පහෙන් දෙවෙනි කොටසේ ස්වභාවය මේක. තුන්වෙනි කොටස මොකද්ද? සංඥා. සංඥා කියන්නේ අපි යම් යම් දේවල් හඳුනාගෙන තියෙන ස්වභාවය. මේ හඳුනාගෙන තියෙන ස්වභාවයක් තියෙන ත්‍රිස්තනයක වෙනස් වෙනවා. දැන් අපි රූපයක් දැකනනම් අපි ආහසේ ආකාශයේ යම් කිසි ග්‍රහ වස්තුවක් දකිනවනම් ඒ ග්‍රහ වස්තුව දකින විට ඇතැම් විට ඒ ග්‍රහ වස්තුව නැති වෙලා අවුරුදු 100 ගණනක් ගිහිලා ආලෝක වර්ෂ 100 ගණනක් ගිහිලා සමායෙට. නමුත් අපි දකින සංඥාවක අපිට හිතෙන්නේ මේක ස්ථාවර තියයි කියලා. නමුත් මේ සංඥාවක් තියෙන තුන ඉස්සෙනික වෙනස් වෙන දෙයක්. ගිනි පෙනෙල්ලක් වේගෙන් කරකවනකොට අපට සංඥාවේ හැටියට පේන ගිනි වලල්ල නමුත් සැබෑලෙසම ගිනිවලලක් එතන නැහැ. ඒ නිසා අපි ලෝකේ දැනට මේ සංඥා හඳුනා ගන්න දේවල් පිණුතුනි සැබෑලෙසම ඒ ලක්ෂණ ඒ හඳුනා ගන්න දේ තුල නැහැ. මේකයි ස්වභාවය. දැන් අපි උදාහරණයක් ගමු අපිට තේරෙන උදාහරණයක්. අපි ලොකු කන්දකට ගියොත් ඔය උඩරට පැත්තේ වගේ නොරෙලි පැත්තේ වගේ උස කන්දකට ගියොත් ඒ කන්දේ වටේ තියෙන කඳු ටික බලනකොට හරි ලස්සනයි නේද? ගස් එහෙම දළු දාලා මල් ලැබිලා හරිම ලස්සනයි ගස් කඳුවල. ඒකට අපි ඈතින්නම් බලනකොට හරිම ලස්සනයි. නමුත් මේ අපි ලස්සන බලන්න කියලා හිතාගෙන ඒ කන්දට ගියොත් මොකද වෙන්නේ? ඒ කන්ද බලන්න කියලා ගියොත් මොකද අහුවෙන්නේ? ගල් කටු පඳුරු නේද වැටි වැටි තමයි කන්ද බලන්න යන්න වෙන්නේ. ගිහිල්ලා බලනකොට දැන් මේ මල අල්ලල බලනකොටත් මේ මලේ ලස් ඒ අර ඇහැට ලස්සන වුණාට ඒක අල්ලනකොට ඒක අතට සිනිඳු නෑ. ඒ නිසා මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය මේකයි. මේ සංඥාවල හඳුනගන්න දේවල් ලක්ෂණය මේකයි. මේ කිසිදු දෙයක් දිගට ස්ථාවරව සැප හැටියට මේව තියෙන්නේ නෑ. මේව ක්ෂණිකව වෙනස් වෙන ස්වභාවයන් මේවා. සංඛාර කියන්නේ අපේ චේතනා සිතිවිලි. මේ සිතිවිලි අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. කුසල අකුසල කියලා හොඳ චේතනා තියෙනවා නරක චේතනා තියෙනවා. මෙන්න මේ චේතනා ක්ෂණිකව වෙනස් වෙන මේවා තියෙනවා. කරන කර්මයනුත් මේවත් ක්ෂණිකව වෙනස් වෙනවා. ඊළඟට විඥාණය විඥානයේ කියන හිතස් ක්ෂණිකව වෙනස් වෙනවා. අසුරු සැනක් ගන්න මොහොතෙන් හැටෙන් පංගුවකට වඩා වේගෙන් මේ හිත වේගෙන් වෙනස් වෙමින් තියෙනවා. ඒතකොට මෙන්න මේ පහයි පින්නතුනි අපි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒතකොට මේ ජීවිතය අපි හැබෑ ලෙසම තේරුම් ගත්තොත් අපිට මොකද අවබෝධ වෙන්නේ? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහක් ලස්සන කොටස් පහක් ලෝකේ තියෙනවා වගේ පේනවා. අර අන්ධ කෙනා ඇස් දෙක නොපෙනෙනකන් ඇඳුම ලස්සනයි කියලා යාට හිතෙනවා. නමුත් ඇස් දෙක පේන දවසට උඩ පේනවා ඔව් ලස්සනයි කියලා හිතුවට සැබෑ ලෙස මේක යථාර්ථයක් නෑ කියලා. අන්න ඒ වගේ මේ අපි ලෝකේ ලස්සන ලෝකයක් දකිනවා. ලෝකේ ලස්සනක් තියෙනව නැත්තේ නෑ බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ලස්සන දේවල් ඉතාම ලස්සනට වර්ණනා කරලා තියෙනවා. කිසිඳු පුද්ගලයෙකුට වර්ණනා කරන්න බැරි විදිහට වර්ණනා කරලා තියෙනවා. ඒ වගේම මහා නිර්මාණවලට අනුශාසනා කරලා තියෙන්නේ රහත් භාවයට පත් වෙච්ච අය. මේ නැත්තම් අනුරාධපුරේ හැම ගියෝතින් දැක ගන්න පුළුවන් අනුරාධපුරේ රුවන්වැලි සෑය, ලෝවා මහා ප්‍රාසාදය මේ වගේ නිර්මාණවලට අනුශාසනා කරලා තියෙන කවුද? සැරසුම් සම්පූර්ණයෙන් සකස් කළ තියෙන රහතන් වහන්සේලා. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම ලැබපු අය තමයි මේවට අනුශාසනා කළ තියෙන්නේ. මේ අවබෝධය නොලැබපු වර්තමාන අය යම්කිසි ගොඩනැගිල්ලක් හැදුවත්, යම්කිසි මහා මාර්ගයක් හැදුවත්, උපරිම වශයෙන් වගකීම කියන අවුරුදු 100කටද? අවුරුදු 100යි. ගොඩනැගිල්ලක් හැදුවත් උපරිම ගැරන්ටි අවුරුදු 100යි. නමුත් රහතන් වහන්සේ කෙනෙක් සැරසුම් කරන ගොඩනැගිල්ලක ගැරන්ටි අවුරුදු 100ද? අවුරුදු 1000යි. ආම වශයෙන් අවුරුදු 1000යි. රුවන්වැලි සෑය වගේ මහා නිර්මාණවල අවුරුදු 1000ක් යනකම් ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ අවබෝධය ලබාගත්තු කෙනාද සාර්ථක ලබා නොගත් පුද්ගලයාද? දැන් සමහර අය හිතනවා මේ අවබෝධය ලබා ගත්තොත් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බැහැ නේද? මේ ඔක්කොම අත්හැරලා යාවි නේද කියලා. පින්නතුනි මේ අවබෝධය ලබාගත් කෙනා තමයි ලෝකේ වඩාත්ම සතුටෙන් ඉන්නේ. සතුටෙන් ඉන්නේ කියන්නේ ඇයි? මෙන්න මේ ස්වභාවයන් පහ නිතර වෙනස් වෙනවා කියන දකින කෙනා නැචින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් මම මගේ වශයෙන් දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. තමන්ගේ දූ දරුවන්වත්, දෙමාපියවත්, වැඩි දෙයක් සමා තමන්ගේ රූපයවත් මේ මගේම රූපය කියලා දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. ඔහු ඒකත් දන්නවා අද මේ පරිහරණය කරන මගේ රූපය මේක මේ පොළවෙන් නිර්මාණය වෙච්ච ද්‍රව්‍ය වල නිර්මාණයක් මේක. නැවත මේක පොළොවටම අයිති වෙන දෙයක් මේක. ඒ නිසා සමන්ගේ ශරීරය ගැනවත් ලොකු විශ්වාසයක් තියාගන්නේ නැහැ. ඔහු දන්නවා ශරීරය වෙනස් වෙනකොට මේ වෙනස් වෙන ස්වභාවය මේක කියලා. ඒ නිසා ලෝකයේ වෙනස් වීම නෙවෙයි දුක, වෙනස් වෙන ලෝකයේ ස්ථාවර තියාගන්න දරන උත්සාහයයි දුක වෙන්නේ. එනිසා මේ වෙනස් වීම කල් තියාම දකින්න කෙනා ඒ වෙනස් වීමට පත් වෙන අවස්ථාවේදී දුකටපත් වෙන්නේ නැහැ. ਉਹ කල් තියාම දන්නවා මේ වෙනස් වෙන රූපයක් තමයි මම පරිහරණය කරන්නේ. දැන් අපි රූපේ ලස්සනට තියෙන කාලේ අපි හරිය කැමති කණ්ණාඩිය ළඟට යන්න නේද? නමුත් රූපය ටිකෙන් ටික වෙනස් වෙනකොට කොහොමද? කණ්ණාඩියත් එක්ක අපි යමනාප වෙනව නේද? නමුත් අපි කල්පියාම දන්නවනම් මේ රූපයේ ස්වභාවය මේකයි කියලා. අපි වෙනස් වීමෙන් අපි సౌందర్యයක් දකින්න ගන්නවා. වෙනස් වීම තුළම අපි අලංකාරය දකිනවා. ඒ නිසා වෙනස් වීම තුළ මේ සැබෑ වෙනස දකිනවා නම් ඒ දකින්න කෙනා පින්නතුනේ කිසිම දෙයක දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. තමන්ගේ දරුවන් ගැනවත් ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැහැ. දරුවනුත් ධනමය වෙනස් වෙන ස්වභාවයක්. දරුවාට හැමටි විභාගය සමත් වෙනත් පුළුවන් අසමත් වෙනත් පුළුවන්. සමත් වුණොත් හොඳයි. අසමත් වුණොත් අපි හිතාගනවා මේකත් තියාගි ශක්තිය ප්‍රමාණය කියලා. අපේ ශරීරය ගැන වුණත් එහෙම අපි කල්පියාම දන්නවා මේ ශරීරය ලෙඩ වෙන ශරීරයක්. මේ ශරීරය මහලු වෙන ශරීරයක්. මේ ශරීරය ලෙඩ වෙල යන ශරීරයක්. මේ ශරීරය තමන්ගේ කවදා හරි දවසක තමන්ට වෙන් වෙනට සිද්ධ වෙනවා බව. දැන් ආර්ය සේන මහත්මයා දවස් 5කට 6කට කලින් මේ ගෙදර වාසය කරන්නේ. දැන් අද බලන්නනේ. අද ජීවත් වෙන අපි අපේ ඇතැම්මිට තව දවස් 7ක් ගත වෙනකොටනේ වයස් වේජයක් නෑ ඇතැම්මිට. අපි හැම දෙනාගේම තිරනමෝක වෙන්න පුළුවන් නේ. අපේ ගෙවලල මේ වගේ බණ නැත්තම් මේ වගේ පින්කම් කරන දවසක් එන පුළුවන් තව 7 දවසකට පස්සේ. එතකොට අපි මේ දැඩිවම අපි ග්‍රහණය කරගෙන මේ තමන්ගේ කියලා හිතාගෙන හිටිය ශරීර දැන් මොකද්ද මේ වෙලාවට තියෙන්නේ? ශරීරය තමන්ට සැබෑ ලෙසම ඉස්සාරමයි තිනම් මරණයෙන් පස්සේ මේක තමන්ට අයිති වෙන්න ඕන. නමුත් එහෙම ස්වභාවයක් නැහැ. මේ කර්මාන් රෝග පුද්ගලයා ඒ ආත්මභාවයට සරිලන විදියට කිසියම් ආත්මභාවයක් ලබනවා. ඒ ආත්මභාවය ලබන එතන කර්මශක්ති ඉවර වෙච්ච ගමන්ම ඊළඟට ඊට අනුරූපව තවත් ස්ථානයක ප්‍රතිසන්දිය ලබනවා. මේ ප්‍රතිසන්දිය ලබන එක බුදුදහම හැටියට ආත්මභාවය එහෙකින් දෙහෙකින් අවසන් වෙන්නේ නැහැ. බුදුදහමේ සඳහන් කරන්නේ මේ ගමන ඉතාම දිග කාලයක් යනවා. මේ ගමන කොච්චර කාලයක් යන්න ඕනද මෙන්න මේ ස්කන්ධ පංචකයේ සැබෑ ලෙසම අවබෝධ කරගෙන සැබෑ ලෙසම මේ පහට තියෙන ආසාව සම්පූර්ණ දුරු කරන දවස දක්වාම මේ ගමන යන්නට ඕන. යම් කිසි දවසක අපට පුළුවන් නම් මෙන්න මේ ආසාව නිරුද්ධ කරන්න ඒ නිරුද්ධ කරපු කෙනාගේ නැවත ඉපදීමක් නැහැ. ඔහු සැප දුක් කියලාවත් නැවත සුගතියක් කියලාවත් ස්වර්ගයකට කියලාවත් බුදුදහමේ හැටියට එහෙම ගමනක් සඳහන් වෙන්නේ නැහැ. බුදුහරයන් කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණා. අපවත් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අපවත් වෙච්ච මොහොතම මෙයා දැක්කා. දැකලා අනිත් ස්වාමීන් වහන්සේට සඳහන් කළා ඉක්මනට යන් අපි මේ ස්වාමීන් වහන්සේ බලන්න කියලා. යනකොට ඈතදීම දැක්ක එක්තරා දුමාරයක් වගේ ඒ ශරීරය වටා කරකැවෙනවා. බුදුහාර සඳහන් කරන බලන්න මහණෙනි අන්න අර දුමාරය කියලා කියන මාරයා. මාරය මේ මිය ගිහපු කෙනාගේ හිත කොතෙන්ට ගිහිලද කියලා හොයනවායි කියලා. මේ මිය ගිහිල්ලෙන් නැ කෙනා රහත් භාවයට පත් වෙච්ච කෙනෙක්. රහත් භාවයට පත් වෙච්ච කෙනාගේ හිත හොයාගන්න බැරුව මේ මාරයා මේ ඇවිදිනවායි කියලා. ඒ නිසා මෙතෙන්දී අපට මේ ආශාව දුරු කරගන්න පුළුවන් නම් ඒ ආශාව දුරු කරගැනීමේ ප්‍රතිඵල හැටියට නැවත ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. ඇතැම් විට අපි හොඳ පින් දහම් කළ මේ ආත්මභාවයෙන් නැවත සුගතියක ඉපදෙන්න පුළුවන්. ස්වර්ගයට අපි යන්න පුළුවන්. ස්වර්ගය ඇතැම්මිට කල්ප ගණන් අපි ඉන්න පුළුවන්. බුදුදහමේ හැටියට ස්වර්ගය ගැන සඳහන් කරනවා. නමුත් බුදුදහමේ කියන ස්වර්ගය පින්නතුණි ඇතැම් විට කල්ප ගණන් ඉන්නවා. කල්ප ගණන් කියන අවුරුදු වලින් ගත්තොත් අවුරුදු 1.140ක සංඛ්‍යාවට වඩා වැඩිපුර තියෙන ස්ථාන ගැන සඳහන් වෙනවා. ඒකට කියන අසංඛ්‍ය කියලා. අසංඛ්‍යයටත් වඩා වැඩිපුර ඉන්න ආත්ම භාවයන් තියෙනවා. එහෙම ඉන්න තැන්වල සත්‍යයන් ගත්තත් ඒ කර්ම ශක්තියෙන් ඉවර වෙච්චට පස්සේ නැවත යා කර්මානුරූපව සමත් වෙන කීපදෙනවා. මෙන්න මේ මාති දීර්ඝ ගමනක් යන අවස්ථාවේදී අපේ ජීවිතයේ සැප කියලා කියන්නේ මෙන්න මේ වර්තමාන මොහොතේ අපට සතුටෙන් ඉන්න තියෙන අවස්ථාව. වර්තමානයේ මේ ගත කරන මොහොතේ අපට සතුටෙන් ඉන්න පුළුවන් නම් අපේ සමස්ත ජීවිතේම අපි සතුටෙන් ගත කරන්නේ. ඇයි ඒකට හේතුව අනාගතය තාම ඇවිල්ලා නැහැ. වර්තමානයේ නිරුද්ධ වෙලා ගිහිල්ලා. අතීතයේ නිරුද්ධ වෙලා ගිහිල්ලා. බුදුදහමෙන් ප්‍රධාන වශයෙන් හැම භාවනාවකින්ම අනුශාසනා කරන්නේ මේ ප්‍රසන්ට් මොමන්ට් එක වර්තමාන මොහොත පුද්ගලයා සතුටෙන් තිබීම. හැම ගතකම හැම තත්පරයකම අපට සතුටෙන් ඉන්න පුළුවන් නම් අපි වයසට ගියත් හැරමිටිය යන දවසේදී අපට සතුටෙන් ඉන්න පුළුවන්. ඒ සතුටෙන් ඉන්න පුළුවන් විවිධ ක්‍රම ලෝකේ තියෙනවා. මත්යන් පහණය කළා සතුටෙන් ඉන්න පුළුවන්. නමුත් ඒ සතුට දීර්ඝකාලීනව ලබන සතුටක් නෙවෙයි. මේ කියන සතුට මෙන්න මේ ස්කන්ධ පංචකේ මේ පුද්ගලයාගේ මේ සකස් වෙච්ච කොටස් පහ ක්ෂණිකව වෙනස් වෙන හැටි නුවණින් දකින්න ලබන සතුට. ඒ සතුට ලැබුකෝ කෙනා ඒ වෙනස් වෙන අනිත් දේවල් වෙනස් වෙනකොට දුක් වෙන්නේ නැහැ. දැන් අපේ ජීවිතේ සතුට නැති වෙන්නේ අපේ සමීපතම ඥාතීන් නැති වෙනකොට අපි දුකටපත් වෙනවා. අපේ බලාපොරොත්තු කඩ වෙනකොට අපි දුකටපත් වෙනවා. අපේ සමීපතම ඥාතීන් විභාග අසමත් වෙනකොට අපි දුක් වෙනවා. අපේ තියෙන නිරෝගී භාවය නැති වෙනකොට ලෙඩවක් හැදෙනකොට අපි දුක් වෙනවා. මෙන්න මේ අපි ගත කරන ජීවිතයේ මේ වගේ වෙනස් වෙන දෙයක් කියන එක හරියට නොනින් දකින්න පුළුවන් නම් ඒ අවබෝධය ලැබපු කෙනා මේ සියලුම වාතාවරණයන් මත ඔහු ලෝකයේ සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ සතුටෙන් ජීවත් වෙන මාවතයි බුදුදහමේ සඳහන් කරලා තියෙන්නේ. ඒ සතුට මේ බඩු භාණ්ඩ ගොඩ ගහගෙන ලබන සතුටක් නෙවෙයි. දැන් අපි බොහෝ වෙලෙ හිතන්නේ බඩු හුඟා තියුණොතින් සතුටුයි කියලා නේද? වාහන හුඟා තියුණොතින් සන්තෝෂේ නැත්නම් උපාධි හුඟා තියුණොතින් සතුටුයි කියලා අපි හිතන්නේ. නමුත් දහමේ සඳහන් වෙනවා සමහර රජ කුමාරවරු මහාන වෙලා මහා රාජ්‍ය අයිති වැසීමේ රජ කුමාරවරු නැත්නම් ඔටුන්න හිමි කුමාරවරු මහාන වෙලා ආරණ්‍යගතව මහා ගල් කලාවල රාත්‍රී සමයේ ඉඳගෙන හඳ පානේ කොට්ටේ වෙනුවට හිසට පාත්‍රය තියාගෙන අහෝසුකම් අනේසැපයි කියලා සඳහන් කළා තියෙනවා. ඇයි මේ සැපියක් කියලා සඳහන් කළා තියෙන්නේ? අර බාහිර ලෝකයේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු බඩු භාණ්ඩ ගොඩ ගහගෙන ලබන සතුටෙන් ඉන්න ලෝකයක මේ තියෙන සියලුම දේවල් ගැන ආශාව දුරු කර ලබන සන්තෝෂය. ඒ නිසා ආශාව අඩු කිරීමෙන් ලබන සුවය තමයි සැබෑ සුවය. ඒ ආශාව නිකන් අඩු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ ආශාව අඩු කරගන්න පුළුවන් කම තියෙන්නේ ජීවිතයේ මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගැනීමෙන්. මේකට බුදුදහමෙන් කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඉතින් බුදුදහමේ තියෙන ඉතාම කෙටි සංකල්පයකුයි අද අපි මේ වෙලාවේදී විස්තර කළේ. සබ්බ පාපස්සකරණං. මේ හැමදෙනාම අහලා පුරුදු ගාථාවක් අපි මාතෘකාවෙන් ගෙදාගත්තේ. ගුවන් විදුලියේ හැමදෙනාටම අහන්න පුළුවන් ගාථාවක් ඉස්සර ප්‍රදේශීය සේවයෙන් ගුවන් විදුලිය අවසන් කරන්නේ මේ ගාථාවෙන්. අපේ පරණ අය බෞද්ධ අබෞද්ධ කවුරුත් මේ ගාථාව දන්නවා. ගුවන් විදුලි රැයට අවසන් කරනකොට මේ ගාථාව ලස්සන කාලයට කියන සංගීතගුත් එක අපේ රටේ ඉන ප්‍රධානම ගායකයා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උප සම්බදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං. අකුසල වලින් දුරු වීමත් නැත්නම් පව්කම් වලින් දුරු වීමත් කුසල් වැඩි වීමත් හිත පාලනය කරගෙන සිටීමත් තමයි බුදුදහමේ අනුශාසනාව. ඒ නිසා අපි හැකිතාක් අපේ ජීවිතවල අඩුපාඩුකම් අපි අඩු කරගනිමු. හැකිතා ජීවිතය කුසල කරගනිමු. අනිත්ට උපකාර කරන එක, දන් දෙන එක, සිල් රකින්න එක මේවා හොඳ දේවල්. මේවා කරන්න කරන අපේ ජීවිත සඵල වෙනවා. නමුත් ඒ සියයට වඩා වටිනාම දේ තමයි සචිත්ත පරියෝධපනං තමන්ගේ හිත තැම්පත් කරගන්න එක. හිත තැම්පත් කරගත්තු කෙනා ඕනෑම ප්‍රශ්නයක් අභියස ඔහු කම්පාවට පත් වෙන්නේ නැහැ. මුළු ලෝකයක්ම තමාට අහිමි වුණත් සුනාමිය ඇවිල්ලා තමන්ගේ දේවල් සන්තක සියලුම දේවල් අහිමි වුණත් එයා ඒ සියල්ලක්ම අභියස නොසෙල්ලෙන පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කරගන්නවා. මේකට හොඳ කතා ප්‍රවෘත්තිය බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ කතාව කියලා අපි අවසන් කරනවා කාලයකුත් ඇති හින්දා. බුදුහරයන් කාලේ හිටියා මල්ලිකා කියලා දේවියක්. මල්ලිකා කියලා දේවියක්. මල්ලිකාවන් දෙන්නේ හිටියා බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන මල්ලිකාවන් දෙන්නේ. එක මල්ලිකාවක් තමයි කෝසල මල්ලිකාව කියලා. අනිත් මල්ලිකාව බන්දුල මල්ලිකාව. කෝසල මල්ලිකාව කියන්නේ කොසල රජතුමාගේ භාර්යාව. බන්දුල මල්ලිකාව කියන්නේ බන්දුල සේනාපතියා කියලා ප්‍රධාන සෙනවියෙක් හිටියා. දැන් කාලේ හැටියට නම් හමුදාපතිවරයාගේ භාර්යාව. මෙන්න මේ බන්දුල මල්ලිකාව දිනක් ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරමින් නිවසේ හිටියා. දානේ පූජා කරමින් ඉන්න අවස්ථාවේදී එක්තරා රජතුමාගේ ඇමතියෙක් එක්තරා ලියුමක් ගෙනලා දුන්න මේ දේවියට. මෙයා දානේ බෙදන අවස්ථාවේදී ලියුම දිගහැරලා බලලා ඒකේ තියෙන කරුණක් හොඳට බලලා ඒක නැවත නවාගෙන ඒක අතිනේ තියාගෙන දානේ බෙදෙමු හිටිය ස්වාමීන් වහන්සේලාට. දානේ බෙදෙන අවස්ථාවේදී මොකද වුනේ? එක්තරා සේවිකාවක් අතින් මොකද වුනේ? වාදනයක් කුඩු වුණා. දැන් මේ ඇත්තන් උනත් ඇතැම්මිට පින්කමක් කරද්දී උනත් වාදනයක් එහෙම කුඩු වුණොතින් ටිකක් අර හිතේ දිමෙච්ච සතුට නැති වෙනව නේද? විශේෂයෙන් අපේ මෑණිවරුන්ට ඒක තියෙනවා, කාන්තාවක් කැට එක තියෙනවා. ඒ බඩු බාණ්ඩ වලට අපි ඉතින් වාස් කැමති, ඒක තමයි ස්වභාවය. ඒකට සාමෙන් වහන්සේලා කල්පනා කළා මේ දැන් බන්දුල මලිකා දැන් වාදනය කුඩු වෙච්ච එකට දැන් අමනාප වෙයි හිත නරක කරගනී කියලා. බන්දුල මලිකාවට කියනවා මොකද්ද? මල්ලිකාගේ වාදනය කුඩු වෙන වාදනයම තමයි යෝගට හිත නරක කරගන්න එපායි කියලා. එතකොට මල්ලිකා මොකද්ද කියන්නේ? අර ලියුම මේ සාමෙන් වහන්සේලාට පෙන්නවා. මොකද්ද ලියුම මේ? මේ දානයේ බෙදෙන අවස්ථාවේදී මේ බන්දුල මල්ලිකාගේ ස්වාමීයා බන්දුල සේනාපතියත් ඇයට දරුවන් 16 දෙනෙක් සිටියා කියලා සඳහන් කරනවා. සමහර තැන්වල 30 දෙනෙක් සිටියා කියලා සඳහන් කරනවා. කෙසේ වෙතත් දරුවන් 10 දෙනෙකුට වඩා පුතු ඉඳලා තියෙනවා. ඒ පුතු ටික ඔක්කොම යුද්ධයකට ගිහිල්ලා හිටියේ. මේ යුද්ධය පැවැදෙන අවස්ථාවේ තමයි ගෙදර මේ දානය සූදානම් කරලා තිබුණේ. මොකක්ද අර ලියුමේ ප්‍රවෘත්තිය? යුද්ධයේදී අර සියලුම දෙනා මිය ගියා කියන ප්‍රවෘත්තිය. අර ප්‍රවෘත්තිය හරහා ඒලියුම බලලා ඒලියුමත් තියාගෙන දානේ බෙදෙන විදිහ සාමාන්‍ය විදිහට දානේ දීලා අවසන් වෙලා අර කටයුතු කරන්න බලන්නේ. දැන් මේ පින්නතුන් බලන්න මේ ඇත්තන්ට දරුවෝ ටික ඔක්කොම නෙවෙයි මරණයට පත්වීම නෙවෙයි අර වගේ පින්කමක් කරලාදී එක්කෙනෙකුට මොකක් හරි අනතුරක් වුණා කියවදින් අපේ තත්ත්වය මොකද්ද? අපි කොච්චර කලබල වෙනවද නේ? කොච්චර දුකටපත් වෙනවද? කොච්චර අපි කෑ ගහයිද? එතකොට පින්නතුනි මෙන්න මේ අවබෝධය ලැබීම සම්මදම ස්වභාවය වෙනස මේකයි. මේ අවබෝධය ලැබෙනවයි කියලා කියන්නේ බාහිරින් එන දුක් ටික Tamante එන්නේ නැහැ. එනකොටම දන්න මේ අහපු දැන් අර බලලනේ මේක ඇතුළේ කවුරුත් මුත් කිව්වෙත් නැහැ. නැත්තම් දැන් කාලේ හැටියට නම් දුරකටනේ කියන පුළුවන්. මේ සබ්ද අහන ගමන් අපි කලබල වෙනවා. එතකොට සැබෑ ලෙසම මේ ස්වභාවය අපි දන්නවා නම් පින්නතුනි අපි මේ බාහිර දේවල් වල මේ වෙනස් වීම තුලින් අපේ ජීවිතේ වෙන වෙන දුක් හුඟක් අපට එන්නේ නැහැ. අපි මේ සියලුම දේවල් අපි මේ දුක් අපි විහිං ඇති කරගෙන මේති. අන්න ඒ තුලින් අපි බොහෝ විට දුකටපත් වෙනවා. ඒ නිසා අපට යම් කිසි අවස්ථාවක පුළුවන් නම් මේ යථාර්ථය අවබෝධ කරගත්තොතින් හරියට අපි අර වෙඩේ නොවදින ඇඳුමක් ඇඳගත්තු යුද සබලෙක් වගේ. ඕනෑම සටනක් කරා ඔහු ඉදිරියට යන ඔහුට ගැටලුවක් නෑ. ඔහු ඒකට ඔරොත්තු දෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. අන්නේ වගේ තමයි සමන් හරි දහමේ දැක්මක් ඇති කරගෙන හොඳ දර්ශනයක් ඇතුව හොඳ මානසිකත්වයෙන් බුද්ධියෙන් ඉහිලට යම් කිසි දවසක සමන් ගියා නම් පින්නතුනි ඒ ගිය දවසක සමන්ට මේ බාහිරින් එන දුක් ටික එන්නේ නැහැ. දරුවෝ විභාගසමත් වුණත් ඒ වගේම අකාලේ කෙනෙක් මිය ගියත් වයසට ගිහිලා කෙනෙක් මිය ගියත් සමන් ඒ යුතුයම් පිට කරනවා. දැන් මේකෙන් කියන්නේ මේ ඔක්කොම දාලා යනවා කියලා. මේ අවබෝධය ලැබිච්ච කෙනෙක් ඔක්කොම ටික දාලා කැරේට යන්නේ නැහැ. මේ නිවසේ ඉඳගෙනම මෙන්න මේ බාහිරින් එන දුක් ටික අත් නොවිඳ සමන්ට ඉන්න පුළුවන් විදිය මානසිකත්වයක් ඇති කරගන්නවා. අන්න ඒ මානසිකත්වය ලැබීම සඳහා දේශනා කරපු දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඉතින් අපි මීට වඩා බණ කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ නැත්තම් බොහෝ වේලාවක් ඉතාම ඕනෑකමින් ධර්මයට අහුම්කන් දුන්නා. ඔරලෝස්සේ නම් වෙලා වැඩ කළේ නැහැ. හතර පඩම් ගත්තේ තාමත් හතයි. ඒ නිසා මේ වෙලාව ගියා කියලා හිතන්න එපා. එතකොට අපි හතර පඩම් අරගෙන හතරම අවසන් කරයි කියලා හිතා ගන්නවා. නමුත් විනාඩි නම් 70ක් විතර ගිහිල්ලා තියෙනවා. කමන්නෑ පින්නතුනි මේ ඇත්තන් ඉතාම ඕනෑකමින් මේ කෘතගුණ සැලකීමේ තින්කමකට මේ සහභාගී වුණා. පින්නතුනි මේව තමයි මිනිස් දහම් කියලා කියන්නේ. මිනිස් දහම් වලට කෘතවේදීත්වයට ආගම් වේදයක් නැහැ. අපේ සමීතම ඥාතියෙක් අසලැසියෙක් මිය ගියාම අපි ඒයට උදව් කරනවා. සමහර සත්තු ඉන්නවා. සමහර සත්තු ඉන්නවා අපි දැකලා තියෙන මේ ඇත්තම් පත්තරවල එහෙම දැකලා ඇති පින්තූරවල. සමහර බලල්ලු ඉන්නවා මීයන්ට කිරි දෙනවා. මීයන්ට කිරි දෙන බලල්ලු ඉන්නවා. ඇතැම් විට බල්ලෙකුගෙන් කිරි කනවා බල්ලෙකුයි බඩු පැටියෙකුයි දෙන්නේ කිරි කනෝනේ. දැන් අපි දන්නව දැන් ওই වඳුරෝ එහෙම රිලව් එහෙම පාරේ එහෙම ඉන්නකොට පොඩි පැටවුත් තියාගෙන ඉන්නවා. ඉතින් අනතුරක් වෙනකොට මොකද වෙන්නේ? ඒ අය ළඟම තියෙන පැටිය තමයි අරගෙන යන්නේ. එයාට අයිති පැටියා හොයන්නේ පස්සේ තමයි ගහට ගිහිල්ලා තමයි මහරු කරගන්නේ. තමන්ගේ පැටිය අනිත් එකනත් කියලා බලන්නේ ගහට ගිහිල්ලා. සැනිකව කරන්නේ මොකද ළඟම ඉන්න පැටිය අරගෙන යනවා. පස්සේ තමයි සතා මාරු කරගන්නේ. වෙනතුනේ සත්තුන්ගේ ළඟ උනත් මේ වගේ යහපත් ගුණ දහම් තියෙනවා. ඒ නිසා අපි හැම විට ආගම් වලින් වෙනස් වෙන්න පුළුවන් නමුත් මිනිස් දහම් වලින් අපි කවුරුත් එකට බැඳිලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මනුස්සයන් හැටියට විතරක් නෙවෙයි බුදුදහමේ සඳහන් වෙනවා අපි මේ සසරේන ගමනේදී අපට මවන වෙච්ච පියාණ වෙච්ච දුවන වෙච්ච පුතාණ වෙච්ච කිසිම සත්‍යයක් මේ විශ්වේ නැහැ කියලා. මිනිසුන් අතර විතරක් නෙවෙයි මේ සතා සිව්පාව අතර ගත්තත් ඊතරම් අපි දීර්ඝ කාලයක් අපි මේ සසරේන ගමනක් නේ. එනිසා පින්තුනි ඒන ගමනේදී අද දින මේ පින්තුන් ඉතාම වාසනාවන්ත පින්කමක් කෘතවේදී පින්කමක් මේ සිද්ධ කරගත්තා කියලා හැම දිනෙක මේක වාගේ සැදිරටපත් ගන්න. අද දින මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කළේ මීට දින 6කට කලින් මියගිය මේ නිවසේ වාසය කළ සිංහල විශ්වකෝෂයේ සහකාර කතුරුවරයෙකු වශයෙන් ඉතාම දීර්ඝ කාලයක් අපේ සිංහල භාෂාවට සිංහල සාහිත්‍යයට සේවයක් කරපු ජී.එච්. ආර්යසේන මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කිරීම සඳහායි මේ පින්කම සිද්ධ කළේ. එනිසා අපි හැම දිනකම ප්‍රාර්ථනා කරමු ප්‍රස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් එතුමාගේ සසර ජීවිත සුවපත් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. හොඳයි එහෙනම් පොඩ්ඩක් ඉන්න තව පුණ්‍යානුමෝදනා කරමු අපි වාඩි වෙනකොට පොඩ්ඩක්. හොඳයි මේ නැත්තම් අද දින මේ නිවසේ රැස් වෙලා ඉතාම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා පංචශීලයේ සමාදන් වුණා. මේ හැම දිනෙක මේ මියගිය ආර්යසේන මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් සිද්ධ කරපු කින් තමයි මේ සිද්ධ කළේ. මෙතන බොහෝ වේලාවක් හොඳ දෙයක් අහලා තමන්ගේ ශ්‍රවණයට හොඳ දෙයක් ශ්‍රවණය කරලා හිතේ පිරිසිදු චේතනා ඇති කරගත් අවස්ථාව ඒ රැස් කරගත් පුණ්‍ය ධර්මංගයේ බලෙන් අඩ විශේෂයෙන් සිහිපත් කරන මීට දින කිහිපෙර කලින් මිය ගිය ආර්යසේන මහත්මයාගේ පින් අනුමෝදන්ව සුවපත් වේවා කියන පැතුමෙන් ඒ වගේම පින් ගමන සහභාගී වුණු මේ සියලුම පින්නතුන් නමින් මියගේ යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් අපි හැම දිනාගේම බොහෝ මියගේ ඥාතින් නැති. සිනේ සියලුම ඥාතින් මේ පින් අනුමෝදන්ව සැපවත් වේවා කියන පැතුමින් අපි ගාථාව කියලා පින් අනුමෝදන් කරවමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මංගයේ බලයෙන් දෙවියනොත් මේකින් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය මේ හැම දිනාගේම ජීවිතවල සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් මේ අනුමෝදන් කරවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ස්වං සදා. ආර්යසේන මහත්මයාගේ ගුණ සිහිපත් කරලා හත් දවසෙන් සිද්ධ කරන ධර්ම දේශනාවේ පින්කම මේ නිමාවටපත් කළේ මේ හැම දිනෙක මේ ඊටාම වැඩගත් පින්කමට සහභාගී වෙලා තමන්ගේ දායකත්වයේ සහභාගීත්වයේ සලසා දුන්නා. මේ හැම දිනාම තමන්ගේ සිත්සතනල පුණ්‍ය චේතනා පහළ කරගත්තා. එරස් කරගත් සියලුම පුණ්‍යධර්මංගේ බලෙන් මේ ලොකු කුඩා හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා නිරොග් නිරෝගී සම්පන්නල සේවා සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්. දුක්ඛම් පන්තාච නින්දුංකා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා කොන්තු සම්වේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මේදෙත්වා දියෙන් තේලෙන සත් දිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිඤ්ඤතු හැම දිනාටම යහපතක්ම සැලසේවා.